บุญดังบุญดังบุญดังวันดีดัมมังดัมมังดัมมังวันดีสังฆังสังฆังสังฆังวันดีบุญดังดัมมังสังฆังวันดีสังสารสาโรกวินิตนิสัมสันนิตสาตัมสุจิชาร์ดิสัมสันดีรตัมสุนทานุปลาสัมสังลาปเดสิงปันเมวิสาสัมสันสาลิกังเทวะโมหนาสังสันนาปันมาเรานิวิเชสังสังเสวิตังดาสิมุดาเรหาสังสังหารดัมมังปันมิสดาสังสันดาสกันนาสิตภาปนาสังสันนาปดันสิงหัตโกรภาสัมสัมภารกามิงสุจิสารวาสัมสังวาทสังฆังปันเมรสาสัมอารบเทนิกมเทยุญเทบุตเทศาสนิดุนาตมัจจุโนเสนังนาลาการังเวคุณเจโรมโยยมัสมินดัมมะวินัยอัปปมัตโตวิเหสติปหายจาติสังสารังดุขัสสันตังปริสติกอรณีอัปปิอันดุรันวาหันสะเลกินาสระยඇද අප ස්වාමීන් වහන්සේ සඳහා පැවැත්වෙන විශේෂ ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් පණිවිඩය මුලපටන් අග දක්වා කිසියම් විදියකින් දිගහැරීමක් කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුන්වන විවිධ නම් ත්‍රිපිටකය තුළ අපට දැක ගන්න පුළුවන්. ඒ අතර ප්‍රධානතම වචනය තමයි ධම්ම කියන වචනේ. මේකට පසු කාලීනව බුද්ධ ධම්ම කියලා කියනවා. බුද්දස්ස ධම්මෝ බුද්ධ ධම්ම කියන සමාසෙ විදිහට. ත්‍රිපිටකයේ තුල නිතරම ධම්ම කියන වචනේ තමයි සඳහන් වන්නේ. ඊට අමතරව ධම්ම විනය කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් පරිනිර්වාණ සූත්‍රයේ දැක්වෙනවා යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චෙන් සත්තහ කියලා. ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීන් වහන්සේගෙන් පස්සේ කිසියම් නායකයෙක් පත් කරන්න කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද මහින්න වහන්සේට සඳහන් කළේ ආනන්ද එහෙම කරන්නේ නැහැ. මා විසින් කිසියම් ධර්මයක් දේශනා කළ තියෙනවා නම් විනයක් පනවල තියෙනවා නම් අනේ ධර්ම විනය දෙක මගෙන් පස්සේ ශාස්ත්‍රෝරේ වෙනවා කියලා. එතකොට මෙන්න මේ ධම්ම විනය නමින් හඳුන්වන මේ බුද්ධ වචනය බුද්ධ වාස්තිය. පසු කාලීනව විවිධ නම් වලින් විග්‍රහ කරලා තියෙනවා. මේ ධර්මයේ රස වශයෙන් එක විදයි. ධම්ම විනය වශයෙන් කරණ දෙකයි. ඒ වගේම ත්‍රිපිටකයේ වශයෙන් සූත්‍ර විනය අභිධර්ම වශයෙන් තුනකට බෙදෙනවා. ඒ වගේම ප්‍රථම බුද්ධ වචනය මධ්‍යම බුද්ධ වචනේ සහ අවසාන බුද්ධ වචනේ වශයෙන් තුනකට බෙදෙනවා. නිකාය වශයෙන් පහකට බෙදෙනවා. ඊට පස්සේ අංග වශයෙන් කොටස් නවංග සස්වාසින් විදිහට බෙදෙනවා. එහෙම ගිහි ලංග වශයෙන් 84,000ක් විදිහට සංග්‍රහ වෙලා තියෙනවා ස්කන්ධ වශයෙන්. මෙන්න මෙහෙම කියන ධර්ම විනය තුළ බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්න බලාපොරොත්තු වුනේ? උන්වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් කරණ දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ තමයි දුක දුකෙන් නිදහස් වීමක් විතරයි කියන කාරණේ. නිවේදික වෙන සූත්‍රවලදී ඒ කාරණා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණේ තමයි ධර්මයේ තුලදී අප බලන්නට ඕන කාරණයක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රාවකයන් විදියට අප වෙනත් කෙනෙක්ගේ ලිපිය, දහම් ලිපිය, දේශනය, පොතපත පරිශීලනය කරනකොට අප බුද්ධිමත් වෙනට ඕන ධර්මයේ කොයි මට්ටමේ දේ තුල විස්තර කරන්න කියලා. උදාහරණයකට ගත්තොත් ගංගබජ සූත්‍රණි දේශනාවලදී පැහැදිලිම දේශනා කරනවා දිගජන කෝලියේ භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕන? පරම ජීවිතය සාර්ථක කරගන්න මොකද ඕන කරන්නේ කියලා. අනෙකෙන්දී භාගතුන් වහන්සේ කෙනෙකුගේ මෙලව ජීවිතය සාර්ථක වන්න උත්තාන සම්බදා, ආර්ථ සම්බදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිතතා කියලා හතරක් දේශනා කළා. ඊවන්සේ පරලෝක ජීවිතය සානිවන සඳහා හේතු වන සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා දේශනා කළා. මෙන්න මේ අනුව අප තේරුම් ගත යුතු කාරණේ තමයි කිසියම් දේශනයකදී අපි තේරුම් ගත යුතු මූලික දේ තමයි මේ දේශනය මෙලව ජීවිතයේ සාර්ථක වන්නද තියෙන්නේ පරලෝක සුගතිගාමි වෙන්නද ඍජුවම නිවන් දකින්නද? මේ තුනේ මොකද අදහස් වෙන්නේ? මේක තමයි අපේ තියෙන පළවෙනි ස්කිල් එක. අපත් ධර්මයේ දේශනා කරද්දී අප මේක පිළිතර තමයි කියනට ඕන. මෙලව ජීවිතයේ සාර්ථකත්වයේ පරලෝක සුගතියේ නිවන. මේ තුන තමයි අපි ඉලක්කය වෙන්නට ඕන. මෙන්න මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේදී බුදුරජාණන් වහන්සේ සමහර විට මෙලව ජීවිතයේ විතරක් සාර්ථක වෙන කාරණා දේශනා කළා කියලා. සමහර විට සාමාන්‍ය කෙනෙක් වුණ ගුණාම නැත්නම් පොඩි ළමයින්ගේ සතුන් හානි කරනකොට සබ්බේ තසුදි දණ්ඩස්ස සබ්බේ වායත මච්චන වගේ තැන්වලදී සාමාන්‍ය මෙලව ජීවිතයේ කාරණා සඳහන් කරලා තියෙනවා. සමහර තැන්වලදී පරලොව සුගතිය සඳහා දානමයක් පුණ්‍ය කිරවත්තෝ, සීලමයක් පුණ්‍ය කිරවත්තෝ, භාවනාමයක් පුණ්‍ය කිරවත්තෝ කියලා දේශනා කරලා තියෙනවා. තවත් සමහර තැන්වලදී නිවන ඉලක්ක කරගෙන දේශනා කරලා තියෙනවා. මෙන්න මේ තුනෙන් එකක් ඇතුළත් වෙනවද, දෙකක් ඇතුළත් වෙනවද, තුනක් ඇතුළත් වෙනවද කියලා අපි බලන්න ඕන. මේක තමයි පළවෙනි ස්කීල් එක මේ තියෙන ගාථාවක් ගත්ත, සූත්‍රයක් ගත්ත, වෙනත් අනුශාසනයක් ගත්ත, ඡේදයක් ගත්ත. මේ ඡේදයෙන් මේ කාරණා තුනෙන් එකක්ද, දෙකක්ද, තුනක්ද කියලා දැනගන්න ඕන. මට මතක එකපාරක් මාදී නායක හඳුරෝ විසක් උත්සවයකදී ලස්සන කතාවක් කළා. ඒ කාලේ විසක් පණිවිඩයේ නිකාය හතරේ හඳුරෝ හතර දෙනාගේ පොඩි අනුශාසනයක් තියෙන විසක් බොහෝ දිනේ දුවන දෙලේ තිබුණු කාලේ. ඒකට මාදී නායක හඳුරෝ කියනවා අද විසක් බොහෝ දිනේ බෞද්ධයන්ගේ උතුම් දිනේ බුදුරජාණන් වහන්සේගේ උපත නිවන පරිණාමය මේ තුන සිදුවෙච්ච දිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මෙලොව ජීවිතේ සාර්ථක වෙන්න, පරලොව ජීවිතේ සාර්ථක වන්න නිවන සඳහා. මෙලොව ජීවිතේ සාර්ථක වන්න නම් ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාරය කියන මේ තුනේ දිනු වෙනට ඕන. හතරයි. පරලොව ජීවිතේ සාර්ථක වන්න නම් කාමසගත සමාධියේ පිහිටලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ කොණයක් තියා සිදු කරන්න ඕන. නිවන සඳහා නම් හේතුඵල ධර්ම පාදක කරගෙන සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන. ඉතින් මේ තුනෙන් අප දිනු වෙනට මේ වසක් පොන්දිනි අදිස්ථාන කරගන්න කියලා නිවන් දක්වනවා. එතකොට මේකේ ලොකු කතාවක් තියෙනවා. සහිත බුද්ධ වචනේ ඉතාම සරලව කියන අවස්ථාවක්. ඉතින් තවත් අපට මේ වගේ දේවල් අර්ථවත්ව ගන්න පුළුවන්. එතකොට අප දැන් උදාහරණයක් ගත්තොත් යංගකජ සූත්‍රයේ පළවෙනි කොටසයි කියන්නේ මේ මෙලොව ජීවිතේ සාර්ථක වන්නට. ඊළඟට අපි ගත්තොත් පුඤ්ඤාවි සංග සූත්‍රය නැත්නම් පුඤ්ඤකිරිය වත් සූත්‍රය නැත්නම් මා පුඤ්ඤ සභායි සූත්‍රය මේ වගේ සූත්‍ර බොහෝ විට පරලොව සුගතිය ලක්ෂණ දේශනා කරලා තියෙනවා. සමහර සූත්‍ර ධම්මචක්ක සූත්‍රය, අනන්ත රත්න සූත්‍රය, ආයතනිබඹ සූත්‍රය, මහසති බණ්ඩාර සූත්‍රය, බාහ්‍ය සූත්‍රය, කරණිමෙත සූත්‍රය, වජන සූත්‍රය මේව යන්ත සංකප්පදන් අනිසමෙච්ච යම් ශාන්තපදයක් කැමති නම් ශාන්තපදය කියන මොකටද? ඍජුවම නිවනට. ඒතං සංකං ඒතං පරිණත යදගත් සබ්බ සංකාර සමතෝ සබ්බෝ ප්‍රතිපදින් නිස්සබ්බෝ කියන්නේ මේක. ඒකට ඍජුවම නිවන ලක්ෂ කරගෙන දේශනා කරන කාරණා. කරණිමෙත සූත්‍රෙක නේද? ඊට පස්සේ මෙලව පරලව නිවන තුනම ඉලක්ක කරගෙන දේශනා කරන සූත්‍ර තියෙනවා. මොනවද ඒ? ඒ තමයි හොඳම සූත්‍රය මංගල සූත්‍රය. මාතාපි දුප්පත්තාන පදුරුව දේශවාසෝච අසේවනාජ බාලාන මේ කරුණවලින් ආරම්භ කරලා ඔව් ඊළඟට දානංච ධම්මචර්යාච ඒ වගේ කරුණවලින් සුගතිය කියලා අරිය සත්‍යන දර්ශනාවලින් අර්ථවත් වෙලා නිබ්බාන සත්‍ය ක්‍රියාවට වලින් අර්ථවත් වෙලා කුඩාසලෝක ධම්මෙහි වලින් උපේක්ෂාවෙන් වාසනය. ඒක මංගල සූත්‍රයේ මෙලොව කරලෝ නිවන තුනම ඉතාම පැහැදිලිව දක්වන තාම වැදගත් සූත්‍රයක්. මෙන්න මේ වගේ අපි කියන ප්‍රධාන ස්කිල් එක තමයි මේ දේශනාව මෙන්න මේ තුනින් කොතනද ස්ථානගත වන්නේ කියක් තේමාල් කියන ඒ කුසලතාවය අපිට දැක ගන්න ඇති වෙනකොට. මේක පළවෙනි කාර්යය. අනිතේ තමයි මේ ධර්මයේ දේශනා කරද්දී අපි කිව්ව වගේ මෙලොව ඊළඟට පරලොව නිවන. මෙලොව ජීවිතයේ සාර්ථක වීමේදී ප්‍රධාන වශයෙන් සදාචාරය පාදක කරගෙන එතික්ස් පාදක කරගෙන තමයි මේක බොහෝට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මානව දයාව, සත්ව කරුණාව, සදාචාරය. ඒ වගේම පරිසරහිත කාමීත්වය. මේ වගේ කරුණ තමයි මීට පාදක වුනේ. පරලෝක ජීවිතයේ සාර්ථක වීමේදී කෙලිම සුගතිය. කම්මසකට සමාධිකේ පාදක කරගෙන විශේෂයෙන්ම මහාචාර්යගේ සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ මහාචාර්යගේ සූත්‍රයේහි දේශනා කරනවා සමාධිකින් පහම් එක වේදයා මදානි මහණෙනි මම සමාධිකේ කොටස් දෙකක් කොට දේශනා කරනවා අතිවික්‍රේ සමාධිත්‍ටි සාසවා පුඤ්ඤභාගිය ඉතාම වැදගත් කාරණයක් මේක සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා මේකෙන් කමසකට සමාධිත්‍ටි සාස්ත්‍රවෝ උපදි සම්පත් ලබා දෙන පිනට බරව ආස්තම සහිතෝ සමාධිතිය තියෙනවා මේ තමයි කමසකට සමාධිතිය කමසකෝමි කමදායදෝ ආදි වශයෙන් දැක්වෙන මෙන්න මේ ස්ථාරයේ පිළිදලා අපේ හිත පිරිසිදු යමක් කරවතින් සුගතිය හිත පිරිසිදුනොත් දුගතිය දුක කියන කාරණේ පාදක කරගෙන දේශනා කරන කාරණා ඊළඟ නිවන නිවන ඉලක්ක කිරීමේදී අත්ති වික්‍රේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරං මග්ගංග ආරියවෝ අනාස්තරවෝ ලෝකෝත්තරෝ මාර්ගයේ අංගයක් කොට තියෙන දේශනයක් තියෙනවා එතන මාර්ගයේ අංගයක් කොට කර්ණයක් කියනවා ඒ කියන්නේ අරිහත් මාර්ගයේ අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා මෙන්න මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන කර්ණ කිහිපයක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිවන ඉලක්ක කරගෙන යම් කිසි කරුණක් දේශනා කරා නම් අන්නේ තෙන්දී ඒකාතකින් පංච උපාදාන ස්කන්ධය ගැන කරුණ සඳහන් කළා කියලා. ඊළඟ පටිච්චසමුපාදය මේකෙදි ඇතුළත් වෙනවා. ඒකට පටිච්චසමුපාදය කියලා කියනවා, අරිය ඥාය කියලා කියනවා, ඉදක්කජතා කියලා කියනවා. පටිච්චසමුපාදය dependent origination, අරිය ඥාය the theory of noble ones and ඉදක්කජතා causality. මෙන්න මේ තුන තමයි ත්‍රිපිටකය තුළ සඳහන් වෙන්නේ. ඊළඟ කාරණය තමයි පටිසම්පාදයේත් එක්කම චතුරාර්ය සත්‍යය. මෙන්න මේ කාරණා තුන බොහෝ විට මේ නිවන සඳහා ඉලක්ක කරන සමාධියට නැත්නම් ආර්ය සමාධියට නැත්නම් චතුසත්‍ය සමාධියට ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් කියනවා පුණ්‍ය සහ කුසල කියන කාරණා දෙක. දසක ගණනාවක් ගිහි පැවිදි හැම දෙනා අතරම තියෙන සංවාදාත්මක ප්‍රශ්නේ මේක. කුසලිය කෙනෙක් කියන්නේ එකද දෙකද කියන කාරණා. එකද දෙකද? එකේම බලන්න විදිය දෙකක් තියෙනවා. ඒකේ පහර උනානේ කියන පහරයි ආලෝකයක් තියෙනවා. දැන් එතකොට මේ පුණ්‍ය කියන එක සමාධි කියන ඥානයද? සමාධිට ගත්තම පුණ්‍ය කියන එක. එතකොට සමාධි කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? සමාධි කියන්නේ කුසලයක් නේද? මූලික මූලිය තමයි කුසල මූලිය කියන එක. පුණ්‍ය මූල කියලා හදාවන්නේ නැහැ බලන්න. තියෙන කුසල මූල කියන්නේ. මේ කුසල මූල කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පුණ්‍ය කියන එක. අනිත් එක කෙලිම කුසල කුසල කියන එක. හැම පිනක්ම කුසලයක්. නමුත් හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පිනයි කුසලයයි එකක් කියුවත් ඒ උත්තරේ සම්පූර්ණ නෑ දෙකක් කිව්වත් සම්පූර්ණ නෑ හැම පිනක්ම කුසලයක් හැබැයි හැම කුසලයක්ම වෙනක් නෙවෙයි. හැම කාර්යයක්ම එක කාර්යයක් වෙනවා, එක වාහනයක් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර්යයක් නෙවෙයි. ඒ නිසා මෙන්න මේ ගැන අපට ඉතාම පැහැදිලි දැනුමක් තියෙනවා. ඕනේ මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් අපට තියෙනවා. මේ උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. ඔයනම් ගන්න පුළුවන්. සම්වට්ට ගාමි කුසලය, විවට්ට ගාමි කුසලය කියන පුළුවන්. නැත්නම් ලෞකික කුසලය, ලෝකෝත්තර කුසලය කියන පුළුවන්. ඔයාලා විනාම් තියෙනවා. මෙන්න මේ යන ගමනේදී තවත් වැදගත් කාරණයක් තමයි මෙන්න මේ පුණ්‍ය කිරිය එක. බුදුරජාණන් වහන්සේ මේක මොන අදින් මෙන්න දේශනා කරන්නේ කියන එක. මේ පුණ්‍ය සහ ලෝකෝත්තර කුසලයේ දෙකම එකට දේශනා කරන්නේ නැද්ද කියන කාරණය. ඒක බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥානයක් තිබුණා. සදා සාධාරණ ඥානවල විශේෂයෙන් ආශාංශේ ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරයත් ඥානෙ මේව ප්‍රයෝගික කරගෙන භාගතුන් වහන්සේ කිසියම් කෙනෙක් මුණ ගැහුණු ගමන උන්වහන්සේගේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම ස්කෑන් කරලා බලනවා. බලල උන්වහන්සේ තමයි තේරුම් ගන්නෙ මෙයාට කොතෙන්ද ධර්ම දේශනා කරන්න කියලා. අනෙකින් උන්වහන්සේට තේරෙනා මෙලව ජීවිතේ විතරයි කියලා උන්වහන්සේ ඉතරයි දේශනා කරන්නේ. යම් සිවිලාක තේරෙනවා නම් එයාට සුභතිගාමී වෙන්නත් උදව් කරන්න පුළුවන් කියලා ඔහුට එතෙන් උදව් කරනවා. ඊළඟ කෙසියම් කෙනෙකුට හිතෙනවා නම් කෙලින්ම නිවන එකපාරම විදවනවා. සරුතාරට දේශනා කරපු දේශනා, පසමංග දේශනා කරපු ඒවා, වාහිදාන කියන දේශනා කරපු දේශනා, ඊළඟට පොකුසාතික දේශනා කරපු ඒවා, අත්තිගම උගට දේශනා කරපුවා, මේවා ඍජුවම නිවන ඉලක්ක කරගෙන දේශනා කරපුවා. විස්කඩය සුබද පුද්ගලයන්ම එකහම බුදුරජාණන් වහන්සේ විදුවම නිවන් මාර්ගය දේශනා කළා. ඇතැම් අවස්ථාවකදී අංගුතර නිකායේ දුක නිපාතයේ තම ලක්ෂණ කතාවක් එනවා. අවුරුදු මම හිතන්නේ 120ක් වගේ වෙන ඉතාම වයෝවෘද බ්‍රාහ්මණන් දෙන්නේ බුදුරජාණන් වහන්සේලාට එනවා. ඇයිද සඳහන් කරන සාමිය අපිට දැන් හුඟක් වයසයි අපේ පරලෝ ජීවිතයවට වෙන මොහරි දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපනීත ජීවිත මක්මායෝ ජරෝපනීතස්සන සම්දිථානා ඒතං බහන් මරණය පෙක්කමානෝ පුඤ්ඤාන කරස්සාන බුදුරහන්සේ දේශනා කරන්නේ අමුතනිකයි දුක නිපාති බලන්න ගාතාම මේ බ්‍රාහ්මණයන් දෙන්නට මේ දේශනා කරන සුගති ගාමී මාර්ගය මේ දෙන්නාගෙන් කෙනෙක් හෝ වෙනත් මීට සමාන කෙනෙක් පස්සේ කාලේ දෙවි කෙනෙක් විදිහට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ නෝ ඇවිලාර ගාතම් සරන් කරනවා. මොකද්ද? උපනීත ජීවිත මාපමායෝ ජරෝපනීත සන සංතිතාන ඒතං බහං මරණේ පෙක්කමාන කුඤ්ඤානි කරත් සුතාන. විද්‍යාඥයම ඒක දැන සම්මුතනිකයි තියෙන්නේ. දේව තාකන්නුත්තේ. උපනීත සූත්‍රේ. බුදුරජාණන්සේ පිළිගත්තද ඒක? නෑ. උන්වහන්සේ පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කරෙන්නේ නෑ. ඒක වෙනස් කරලා කිව්වා. ඒතං බහං මරණේ පෙක්කමාන ලෝකානි සම්පදීහ සංතිතේ. එදා සමහර දේශනා කරන්න තිබෙන බුදුදහම ආශ්‍රිත. නමුත් එදා එක තේරුම් ගන්න තරම් එයාගේ කායික මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. එදාට ඔහුට නිවන් සුගතිගාමී මාර්ගය කියලා අද මේ ඔහු එනකොට ඔහුට කෙලින්ම ලියු නිවන් මාර්ගය දේශනා කරනවා. එතකොට වැඩගත් කම දැන් අපි මේ උපනිෂද් සූත්‍රය විතරයි නෑ දන්නේ. සංයුත නිකායේ මේ දේවතා සංකේතය තියෙන පාඩේ විතරයි නෑ අපි දන්නේ. අපි මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිනගෙන කියලා නෑ බලන්න අර පිනගෙන කියපු බාමුණට කියපු දෙය දෙවියන්ට මෙන්න මේකයි ලෝකමිසි අත්හරින්න තෘෂ්ණා දුරු කරන්න කියලා දේශනා කරන්නේ අපි වැඩි වගේ කියනවා. අරක දෙවියන්ගේ බණක් කියලා. අරක දෙවියන්ගේ මතයක් බුදුහාමෝ පිළිගන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ කරපු දේ ඒ අවස්ථාන කුලව කන්ටෙක්ස්ට් එක ඒ සන්දර්භය මත පිළිතර තමයි උන්වහන්සේ දේශනා කළේ. එතෙන්දි කියලම බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය අදාළව දේශනා කළා කියනවා. එතකොට පින ගැන මා පුඤ්ඤස්ස බහයි සූත්‍රය ඇතුළු මෙත්තා කියතුමි සූත්‍රය ආදී සූත්‍ර රාශියක මා පුඤ්ඤස්ස බහයි පිනට බය වෙන්න එපා කියලා නිතරම පිනට වඳු කරලා තියෙනවා. පුඤ්ඤං කේ පුරිසෝ ඛෛරා ඛෛරා තේ තම් පුනප්පුනම් ආදි දේශනා රාශියක් තියෙනවා. පිනට නිග්‍රහ කළා නෑ. පිනට වඳු කරලා තියෙනවා. ඇයි ඒ සුකෝ පුඤ්ඤස්සල් ජෝකේ කාරණා මෙන්න මේ වගේ දේශනා තියෙනවා. එතකොට නිවන් මාර්ග දේශනා කිරීමේදී විවිධ පාට අපට දැක ගන්න පුළුවන්. නිවන් මාර්ග ස්පර්ශ වෙලා තියෙනද මේ දේශනා කියලා බලා ගන්න අපිට තියෙන ඉඟි ටිකක් තියෙනවා. මොනවද ඒ? බොහෝ සූත්‍ර වල ඇතුළත් වෙන කාරණයක් තමයි යම් කිසි සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්ම කියන කාරණා. පස්සේ මහන්තුළු බොහෝ වැඩික දේශනා කළා. ඒ වගේම අසගහව දේශනා කරපු ඊයේ ධම්මාගේ තුප්පවා කියන කතාව. ඉතිමස්මින් සති ධම්මෝති, ඉමස්මින් සති ධම්මෝති කියන කාරණා. ඉමස් උප්පාදායි දම් උප්පජ්ජති, ඉමස් නිරෝධායි දම් නිරෝධති කියන කාරණා. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්ම අනාත්තා කියන දේශනා. මේව ඍජුවම නිවන් මාර්ගය ලක්කගෙන දේශනා කරනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකයනං වික්‍රේ මග්ගෝ කියන එක පටන් ගන්නවා. සමුදේ ධම්මං පස්සී විහෙති, වය ධම්මං පස්සී විහෙති, සමුදේ වය ධම්මං පස්සී විහෙති කියන දේ තියෙන්නේ මේක තමයි. මේක විවිධ ආකාරවලින් මේ ලෝකෝත්තර දර්ශනය ස්පර්ශ වෙච්ච කාරණා සඳහන් කරනවා. දුක්ඛ දුක්ඛ සමුප්පාදං දුක්ඛසට අපේක්ෂමං අරියං චත්තං විකම් මග්ගං දුක්ඛව සමගාමිනා. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන එසෙන් දින ඕඩයික. නැත්නම් අවිද්‍යාව ඇත්තේ වාසී සියරාග නිරෝධා සංඛාර නිරෝධෝ විස්තරේ වෙන පරිසම්පාදයේ දෙසෙන් දින ඕඩයික. මෙන්න මේ වගේ තැන්වලදී මේක අදාළ කාරණා අපිට දැක ගන්න පුළුවන්. මේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ කිණිච්ච සුවිශේෂී කාරණයක් තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියන කාරණය. බුදුරජාණන් වහන්සේ යම්සි දේශනාවක් කරනකොට පහරාද සූත්‍රයේ දේශනා කරනවා මහා සාගරයේ වෙරළිය පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා. අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ පාබ්බාරෝ. අනුපූර්වව ටිකෙන් ටික ගැඹුරට යන ධමයක් මේක. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාව. ධර්මයේ හැමයි අනුකුබ්බ සික්ඛා අනුකූප ක්‍රියා අනුකූප ප්‍රතිපදා කියන්නේ මේක. හැබැයි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. හැම තැනදීම මේක අනුගමනය කළේ නැහැ. ඒකට අනුකූප ප්‍රතිපදාව කොහොමද කියලා බලන්න බාහ්‍ය සූත්‍රය බලුවොත් වැඩන්නේ නැහැ. ඒ කියෙහිම අනුකූප ප්‍රතිපදාවක් නැහැ ඇත්තටම. ඒකේ කෙලින්ම නිවන ඉලක්ක කරගෙන දේශනා කරනවා. ඒ තනි පුද්ගලයා දේශනා කළේ ඒ තනි පුද්ගලයාගේ ඉන්ද්‍රිය පරිපරයත් හැනම් බලලියට අදාළම කාරණේ කිව්වා. ඒ වගේම growth එකක් වගේ සසෙන් ඉන්නකොට පස්සකමහනු ඒ එකම මට්ටමේ හිටියයි. එකම බුද්ධිතරේ හිටියයි ඒ කට්ටියට විද්‍යුම දේශනා කළා. තවත් සමහර තැන්වලදී මිශ්‍රව ඔඩියන්ස් එක ඉන්නවා. ඒතර සුභතිගාමි වෙන්න අයත් විතරක් අයත් ඉන්නවා නිවන් දකින්න පුළුවන් අයත් ඉන්නවා. අන්න එතකොට තමයි මෙන්න මේ අනුකූල ප්‍රතිවදාව කියේ. සහ කිසියම් ඔඩියන්ස් එකකට බණ කියද්දී බොහෝ දෙවිවරු බ්‍රහ්මයාට බණහමින් ඉන්නවනම් අන්න ඒගොල්ලෝ තිලක කරගෙන මේ ක්‍රමයන් වර්ණනය කළා. මොකද අනුකූල ප්‍රතිපදාව කියන්නේ අනුකුබ්බේ කතා සහ සාමුකාංශික දේශනා කියන මෙන්න මේ විස්තරය. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමන ආදීනවම්, ඕකරං සංකලේසම්, නෙක්ඛමෙත අනුසංසං කියන මෙන්න මේ ලෞකික සම්මාදීට සම්බන්ධ කාරණා වලින් දේශනා කරනවා. ඒක දේශනා කළා කල්ලිකිත්තේ බුදු සිත්තේ විනිවරණ කිත්තේ කියලා සඳහන් කරනවා. ඒ ශ්‍රාවකයාගේ සිත මෘදු වුණාට පස්සේ කෙලෙසුන්ගෙන් නීවරණ වලින් යටපත් වුණාට පස්සේ දේශනා කරනවා දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියලා සඳහන් වන සාමුකාංශික දේශනා සිදු කරනවා. මෙන්න මේකට තමයි අනුපූර්ව ප්‍රතිපදා කියලා කියන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේක කිව්වා කියලා හැම එකම අනුපූර්ව ප්‍රතිපදාව යන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ වගේ නේද? ඒක ප්‍රධාන කාරණයක්. එතකොට මේ කියන කාරණා සමහර දේවල් පොදුවේ කියන කාරණා තියෙනවා. සමහර ඒවා කිසියම් තැනක විතරක් සුවිශේෂිත කාරණා තියෙනවා. යන් කාරණේ තමයි මෙන්න මේ කාරණා දේශනා කරද්දී වෙන ගැන කියartifactId. ප්‍රධාන වශයෙන් පොඤ්ඤාවි සංගතේ සූත්‍රයක් තියෙනවා අනුතර නිකාය. මහා පුණ්‍ය ගංගා අටක් ගැන සඳහන් කරනවා. පුඤ්ඤාවි සංග සූත්‍රයේ මොනවද ඒ? බුද්ධි අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හෝති. ආනාපි පාඨා පටිවිරතෝ හෝති. අදින්නා දාන පටිවිරතෝ හෝති. කාමයේ සුමේඛාකාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. මෙන්න මහා පුණ්‍ය ගංගා අටගෙන දේශනා කරනවා. පුඤ්ඤාවිසන සූත්‍රයේ අංගුතර නිකාය අටක නිකාදේ මෙන්න මේ පින තමයි ඍජුවම කෙනෙකුට සුගතිගාමී වෙන හේතු වෙන්නේ. දන් දොනට විතර සුගතිගාමී වෙන්නේ නැහැ. සුගතිගාමී වීමෙහි පදනම තමයි පදනම තමයි සීලය. සීලෙන් සුගතිය ලබා දුන්නට පස්සේ ඉතුරු ටික දාන ආනිසංස ටික ලැබෙනවා. තියනවා නම් දානවා. හැබැයි දානේ නොකරයි කියලා සුගතියට බලවන්නේ නැහැ. ඒකම කර තේරුම් ගන්න. කිසි විටක ධම්ම දේශනා කරද්දී ධම්ම දෙන්න කියන විචන කරන්න යන්න එපා. මේ කටේ නම් සුගතියක් නැහැ කියලා. හොඳට සිල්වන්ත නම් ඒක සඳහන් වෙනවා. හොඳම සූත්‍රයක් සුමන සූත්‍රය. සුමනාදේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම කර්ණකුණකින් සමානයි. සමසද්ධා සමසීලා සමපඤ්ඤා. ඒ දෙන්නාම සීලෙන් සමානයි. ඒ දෙන්නාම සද්ධාන සමානයි. ඒ දෙන්නාම ප්‍රඥාන සමානයි. හැබැයි මේ දෙන්නෙක් අතර වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. දායක කියන්නේ කාටද? දන් දෙන කෙනාට එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. සුමන අහන බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා කිසියම් දවසක මිය ගියොත් මේ ගිහිලා දිවි ලෝකේ ගියොත් මේ දෙන්නගේ වෙනසක් තියනවාද කියලා. දැන් බලන්න මේ සුමනා දන්නවා මේ දෙන්නා සුගති ගම් වෙනුවෙන් කියලා. සුමන අහන්නේ මේ දෙන්න දිවි ලෝකේ ගියොත් මේ දෙන්නගේ වෙනසක් තියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ කියන ඕ සුමන මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයස, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය අධිපති භාවය කියන මේ කාරණාවලින් ඉදිරියට යනවා. දන් නොදීපු ගණේ මට්ටමේ නැහැ. ඊට පස්සේ සුමනාව අහනවා මේ දෙන්නා දිවි ලෝකෙින් තුතිවට මනුස්ස ලෝකෙට ආව තියෙන්නේ. මනුස්ස ලෝකෙ නිමේ දෙනාගේ වෙනසක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕ සුමනා මිනිස් ලෝකට ආව මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මානසිකයේ ආයසෙන් වරණයෙන් සැපෙන් අධිපති භාවයෙන් ඉඳගෙන ඉන්නවා. සුමනා නැවත අහනවා ස්වාමීනි මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා කිසියම් දවසක පැමිණුණා තින් ඒ පැවිදිත් මේ දෙන්නා අතර වෙනසක් තියෙනවද කියලා. ඔව් සුමනා වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා චීවර පිටපත් සේනාසන ගිලන්පස ලබනවා. ඊට අහනවා ස්වාමීනි මේ දෙන්නා කවදාද නිවන් දැක්කොද කියලා. නිවනේ මේ දෙනාගේ වෙනසක් තියෙනවද කියලා. කියනවා නෑ සෝමනා නිවනේ වෙනසක් නෑ. ආසවක් හේනානේදී ලෝසක හාමුදුරුවෝ සීවරි හාමුදුරුවෝ සමානයි. බුදුරජාණන් වහන්සේ සමාන ආසක් හේනානි. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය උන්වහන්සේගේ ඥාණය අවබෝධ කර ගැනීම උදාහරණයක් දේශනා කරන්නේ අහං හි අරහ ලෝකේ. මහත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ වගේම දේශනා කරන්නේ සංගේ ගෝතමී දේහි සංගේ දින්නේ මමත් දින්න හොදි කියලා. ගෝතමී සංගයට දෙන්න සංගයට දුනොත් මමත් මටත් දුනා වගේ කියලා. ඉමන් දෙක්නම් විකු සංගස්ස දෙන්න කියනකොට බුදුරජාණන් වහන්සේයි තියෙනවා. බුදු පූජා පවත්වනකොට තනි පුද්ගලෙක් වශයෙන් කරන ඉහිලම පූජාව ඒක අනිසස්දායි. නමුත් ඒක නොකරත් බුදු පූජාව සහිතවම අපි සංඝ රත්නයටයි අපි පූජා කරන්නේ. එම දෙවිදියන් කාරණේ තමයි අපි මේ සඳහන් කළේ මේ දාහනය කියන එක ඍධුවම සුගතියේ හේතුන කාරණයක් නෙවෙයි. නමුත් ඒ දන් දෙන කෙනා ගලන සිල්වන්තභාවයේ බොහෝ දැන්දෙන නිසා ඔහුට සුගතිගාමී වෙන්නේ වැඩි ඉඩකඩක් තියෙනවා. දානෝ කියපු පමණින් කෙනෙක් දුගතිගාමී වෙනවා කියලා කියන්න එපා. එන්න අපිට ලොකු වැරදීමක් වෙනවා. හොඳයි. දැන් මේ වගේ අපි ටිකෙන් ටික අපේ මේ සුගතිය ගැන කාරණා සඳහන් කරනවා. විශේෂයෙන්ම මෙතෙන්දි සංඛාර උප්පත්ති කියන සූත්‍රය වැදගත්. මධ්‍යමනිකායේ තියෙන සංඛාර උප්පත්ති කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සෘතුත්ව භාවයෙන්, ත්‍යාගවන්ත භාවයෙන්, ප්‍රඥාවෙන්. මෙන්න මේ කරුණ වලින් ඉහළ මට්ටමක ඉන්නවා නම් ඒකට මෙලොව වශයෙන් සතුට, සැනසීම, නිවන ආදී ලක් කරා යන්න පුළුවන්. මේ ආත්ම භාවයේ තියා මේ මට්ටමකට නොවුනොත් මේ ගුණධාම ඉහළ මට්ටමෙන් පවත්වා ගන්න කෙනාට පුළුවන් පරලෝව ජීවිතේ තීරණය කරන්න. යටි සුගතියට තීරණය කරන්න පුළුවන් කියලා. සුගතිය තියාම නැවත මනුෂ්‍ය ලෝකෙට එනවද, දිව්‍ය ලෝකෙට එනවද, බ්‍රහ්ම ලෝකෙට යනවද කියලා තීරණය කරන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යනවා නම් මොන දිව්‍ය ලෝකෙද කියලා තීරණය කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට යනවා නම් මොන බ්‍රහ්ම ලෝකෙද කියලා කලින් තීරණය කරන්න පුළුවන්. විතරක් නෙවෙයි සුවිශේෂ කාරණා සඳහන් කරනවා. යනවට මිනිස් ලෝකෙට එනවා නම් යයි කොස්ප දෙන කුලයක් යට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. කුල බේදය අගය කරන්නේ නැහැ බුදුදහමේ. නමුත් ඉහළ කුලයක ඉපදීම එහි ආරසංශ ඊට හේතු වන කාරණා තුලකම විභංග සූත්‍රයෙන් සූත්‍ර දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ කුලයේ කින සාධකයක් බලලා තියෙනවා ඉපදෙන අවස්ථාවේදී. පස්ම අගන් බලනකොට කාලේ දීපේ දේශයේ කුලේමව. ඇයි එහෙම කරන්නේ? කුලමානයටපත් වෙන්න නෙවෙයි අර පල්ලෑ කුලවල ඉන්න අයට අත දෙන්නයි එහෙම තීරණයක් ගත්තේ. මොකද පල්ලෑ කුලයේ ඉපදෙලා බුදුරජාණන් වහන්සේ කුල බෙදෙන්නේ නැති කරන්න බෑ. ඊය සඳහා ඉහළ තලයේ ඉඳගෙන තමයි මේ විෂමතාවය දුරු කරන්න ලෝකයට අනුශාසනා කරන්නේ. ඔව් එහෙම දෙයක් තියෙනවා. ඉන්දිය සමාජයේ ඉතාම දැරිසේ මේ කුල ભેදේ විෂමතාව තියෙනවා. මෙන්න මේ විදිහට මේ කාරණා සුගතිය සඳහා හේතු වෙනවා. ඒදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී උන්වහන්සේට සාක්ෂාත් වෙච්ච චතුපාද ඥානය වැනි සුවිශේෂී ඥානයන්ගෙන් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත ප්‍රධානතම දෙයක් තමයි මිනිස් ලොව ඉඳලා මේ යන බොහෝ දෙනාගේ බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මිනිස් ලෝක පහළ තැන්වල. යන විශේෂයෙන්ම ප්‍රේත ලෝකෙ. ඇයිද හේතුව? දැඩි ලෝභයෙන් නිසා. ඒ ලෝභය බාහිර දෙයක ලෝභයෙන් හෝ කරකම් කළ නෙමෙයි ඇත්තෙන්ම. කොහොමද ලෝභෙලාද? තමන්ගේම දරුවන්ට. තමම හම්බ කරපු ධනයට. තමන්ටම තිමිච්ච වස්ස සම්පත්තට ආසා කළ තමයි මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ ප්‍රේත ලෝකෙට යන්නේ. අනේ නිසා තමයි දානෙ අගේ කරේ. දානෙන් අර හිතේ තියෙන දැඩි ලෝභකම් අඩු කරන්න. ඒ විතරක් නෙවෙයි සබ්බේ පියේ මනාපේ හේ දානා භවෝ විනා භවෝ අවින්නම් කච්චේති තමන් කියලා නිතර දේශනා කරන්නේ මේකට. තමන් ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට මෙන් වෙනට සිද වෙන බව නිතර මෙනෙහි කරන් කියලා දේශනා කළේ අර පල්ලෙහා තැනින් හිත මුදවලා ඉහළ තැනකට මේ සත්‍ය ගන්නට. අනේ නිසා බුදුහාඳුර දේශනා කරද්දී ප්‍රධාන වශයෙන් උන්වහන්සේක දේශනාවල එකක් ස්වර්ගගාමී මාර්ගය, සුගතිගාමී මේ මාර්ගය අනිත් පැතින් නිවන සඳහා මේ කාරණාට දේශනා කරනවා. මේ සුගති කියන කාරණේ අපි බොහෝ විට හිතන් ඉන්නේ මනුස්ස ලෝකිනේක දිවි ලෝක සුගතිය කියලා. නමුත් මේ සුගතිය කියන වචනේ මනුස්ස ලෝකයක් පාවිච්චි කරලා තියෙනවා. දිවි ලෝකෙන් චතුතවන සමහර දෙවරුන්ට අනිත් දෙවරු අනුශාසනා කරනවා ඔබ ගිහිල්ලා සුගතිය හිත පිහිටුවා ගන්න කියලා. දෙවියන් සුගතියසේ සලකන්නේ බුද්ධෝත්පාද සමයක මිනිස් ලෝකෙදී. අපි දිවි ලෝකෙක හිතුවට දෙවරු සුගතිය වෙසේ දකින්නේ මිනිස් ලෝකෙ. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාටකින් මහා ප්‍රඥාවන වගේ අනිත් අතින් මහා කරුණාව නියුක්තයි. සත්‍ය පහට නොවැටෙන විදිහට උන්වහන්සේ සත්‍ය කෙරෙහි මේ කුසලය පින දේශනා කර තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් කාරණා 8ක් අපි කිව්වා. බුද්ධ අවිච්ඡ ප්‍රසාදන, ධම්මය අවිච්ඡ ප්‍රසාදන, සංඝය අවිච්ඡ ප්‍රසාදන, ප්‍රාණඝාතී වැලකීම ආදී පංච සීලෙන් මෙන්න මේ කරුණු 8 විශේෂයෙන්ම පින දින වෙන පුඤ්ඤාභිසන්ද මහා පුඤ්ඤ ගංගා පින් උල්පත් පින් ධාර 8ක් විදිහට දේශනා කරනවා. Meritorious streams මේ කාරණා 8ෙන් ඉන්නවා කියන අපි ඉහළ මට්ටමක ඉන්නවා කියන එක. ඒ කියන්නේ තනිකරම අපි භාවනා හතරක් එක මේ ඉන්නේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. එතකොට අපි දැන් දාණය, හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අප රැගෙන සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අප පූජා කරන බුද්ධ පූජාව හුදෙක් බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අප ශ්‍රවණය කරන ධර්මයේ හුදෙක් ධර්ම ශ්‍රවණය පුණ්‍ය කර්ම විතරක් නෙවෙයි, ඒක ධම්මානුස්සති භාවනාවක් ඔස්සේ අවසාන වශයෙන් ධම්මවිචේ සම්බෝධණය කරා යන්නට ඕන. අප පූජා කරන සාංගික දානයේ හුදෙක් සංඝසතු දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අප දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම හුදෙක් අත්ති කියන කාරණේ විතරක් නෙවෙයි, ඒක දේව සංඝසතු භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ මට්ටමට ඉහළ තලයකින් අපේ වංශ පවත්වා ගන්නට ඕන. ඊළඟට මහා පුණ්‍ය කර්මයක් විදිහට දේශනා කළ තියෙනවා මෙත්තා කියන සූත්‍රයේ දේශනාවලදී. යම් කෙනෙක් මේ ලෝකේ කරන සියලුම ලෞකික කුසල එක මට පැත්තක තියලා අනිත් පැත්තට ඊටාම සල්ප වේලාවක් නම් මෛත්‍රී භාවන වඩනවා නම් සබ්බේ සත්තා බාහසුරි සත්තා කියලා. පොළු ලෝක සත්‍යයක් නෙවෙයි. එක පුද්ගලයෙක් අනුමත කරගෙන ඉන්න. සුඛී හෝතු කියලා එක පුද්ගලයෙකුට අනුමත කරගෙන මෛත්‍රී වැඩුවල් අර සියලු මනික කුසලකට වඩා තව කි කුසලකට වඩා අනිසංස වැඩි කියලා දේශනා කරනවා. එයිම සඳහන් කරන්නේ. ඒ කියන්නේ මෛත්‍රී සාගත මට්ටමට හිත දිනු කරපු කෙනාගේ ළඟ පරිත්‍යාගයක් තියෙනවා. සීලවත් භාවයක් තියෙනවා. ඊර්ෂ්‍යාව අඩුයි, මාන්නය අඩුයි, ද්වේෂය අඩුයි. අර කෙලෙස් හුඟා කරපත් වෙනවා මෛත්‍රියත් එක්ක. මේ මෛත්‍රී ඉහළම කරණදර්ශය තමයි මාතය තනියම පුතන් කියලා කියන්නේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා කෙරෙහි බලන ආකල්පයෙන් ලෝක දෙස බලන කෙනෙක්. ඒ මට්ටමට එනකොට අනිත් කුසල් හුඟා කඩලා තියෙන්නේ. දුස්සිරි හුඟා කරපත් වෙලා නීවරණ හුඟා කරපත් වෙලා. මේ අපි සඳහන් කළේ පුණ්‍ය කර්ම ගැන. එතකොට කිසියම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පුණ්‍ය ක්‍රියා කළ සසර දික් වෙනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ මුලින්ම කළේ දුගතිය මුදවන එක. සුගතියට පිටවන එක. ඊට පස්සේ තමයි කළේ නිවනට හිත පිටවන එක. අනේකෙන්දී අපායට වැටීමේ මුදවන එක තමයි උන්වහන්සේගේ මූලික ඉලක්කයක් වුණේ. ඒ නිසා තමයි මේ මාර්ගය දේශනා කළේ. මොකද සමාජයේ හැම කෙනාටම නිවන අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ හිතේ නැහැ. ඒකට අඩු වශයෙන් සුගතිගාමි වෙන්නවත් අවස්ථා සලසා දෙන්නට ඕන. අපි දන්නත් ඡත්තමාන කුමාරයා. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කර්ණ සමවත්ින් දැක්ක මේ කුමාරයා එදා මේ යන කුමාරයෙක් කියලා. ඔහු ලොකු කුසලයකට නැඹුරුන තරම් මානසිකත්වයක ඔහු හිටියේ නැහැ. ඔහුට ශ්‍රද්ධාවයි පිළිදලා යෝ වදතං පවරෝ මනෝ ජේසු කියන ගාථා ටික කොහෙද එන්නේ කියලා. චත්තමානක විමහත්තු විමහත්තු වෙන්නේ දෙවිකෙනෙක් විදියට යන නැවත කතා කරලා ඉන්නවා කියන මෙන්න මේ විදියට එයාට තෙරුවනේ හිඳ පිහිටවලා යට ශ්‍රද්ධාමීත පිහිටවලා එයා සුගතිගාමී වෙන මාර්ගය දේශනා කරා. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයට පිහිට වෙච්ච ආකාරය. ඊළඟ කාරණය තමයි ලෝකෝත්තර සම්මාදීපීර සම්බන්ධ කාරණා. මෙන්න මෙතන තමයි අපි වාග්න සැලකිලිමත් වෙන්නට ඕන. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය යන් පටිසමුපාදය සහ පංචස්කන්ධය මේ තුන තමයි බොහෝ විට දේශනා කරලා තියෙන්නේ. මේ තුනේකට සම්බන්ධ වෙන්නට ඕන. එකක් හරි සම්බන්ධය තියෙන්නට ඕන. මේ තුනේ සම්බන්ධතාවය ගොඩනගගත්ත ගමන්ම ඊට පස්සේ අපට සතිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කාරණයක් හැනෙනවා. ඒ පිසදම වෙන පුළුවන්. ඒක කීපයක් වෙන පුළුවන්. සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර රීති මාර්ගය, පංචේන්ද්‍රිය, පංච බලය, සත්බොධංග, අරසිංහ මාර්ගය කියන මේ කාරණා. ඊට අමතරව තව දේශනා කරලා තියෙන මිට අදාළව සීල සමාධි ප්‍රඥා කියලා දේශනා කරලා තියෙනවා. සමාධි විදර්ශනා කියලා දේශනා කරලා තියෙනවා. සතිපට්ඨාන කියලා දේශනා කරලා තියෙනවා. සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා කියලා දේශනා කරලා තියෙනවා. මේ වගේ නයික දියංශ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඇතැම් විට සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්ම අනාත්තා කියලා මේ ත්‍රිවිධ ලක්ෂණ ත්‍රිලක්ෂණ බලන්න යසමඟෝ විසුද්ධියක් විදිහට තමයි. ඒත් මෙන්න මේ කාරණේදී මෙන්න මේක තේරුම් ගන්න කාරණා. මේක දැන් ප්‍රධානම පොයින්ට් එක බුදුදහම. මේක ඉතාම සියුම් විදියට දෘෂ්ටි පරාමර්ශනයේ නවින විදියට තේරුම් ගන්නට ඕන අපි. මේක තේරුම් ගන්න යද්දී බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි කීපයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එකක් තමයි ඉස්සර නිර්මාණවාදී. සියල්ලක්ම මෞංකාර දෙවියන්ගෙන් මේනවා කියන කාරණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊළඟට සබ්බම් පුබ්බේකට හේතුවාදා. සියල්ලක්ම පෙර කර්මයෙන් වෙනවා කියන කාරණයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම අහේතුක අපචිතවාදය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම විඥානවාදය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කාමසුකලිකාන යෝගයේ සත්‍යකිල මතන යෝගය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සාස්ත්‍ර උච්ඡේදවාදී කියන දෙකත් තුරු වෙලා තියෙනවා. මෙන්න මේ සියල්ලගෙම විදිලා. ඉතිමස්මින් සතිදාං හෝති, ඉමස්මින් අසිතදාං නොහෝති, ඉමස උපාදායදාං උපාජ්ජති, ඉමස නිරෝධායදාං නිරෝධති කියන කාරණේ දේශනා කරලා තියෙනවා. හේතුඵල ධර්ම. මෙන්න මේක තමයි බුදු දහමෙහි මේ අන්ත වලින් විදිහට ඉතාම සියුම් විදිහට මේ මාර්ගය දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දී කාරණා දෙකක් අපි දැනගන්න ඕන. සාසදු චේදහාර දෙක නම් අපිට තේරුම් ගන්න එච්චරම අමාරුවන්නේ නැහැ. මහා කච්චාන සූත්‍ර වැනි සූත්‍ර වල ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකයේ ද්වේනිසිතයි. අතීතං කේව නතීතං කේව. එකෝ ඇත එකෝ නැත කියන කාරණා. ඒදි සඳහන් වෙනවා ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට උච්චේද වාදයට යන්නේ නැහැ. හේතු ඇති කල්හි හට ගන්නා වූ ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධ වීම යන්ස් කෙනෙක් දකිනවා නම් ඒක නා සාස්ත්‍ව වාදයට නැත්නම් ඇත කියන අන්තයට යන්නේ නැහැ. අන්නේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු වෙන දර්ශනය තමයි ඉතිමස්මින් සති දාම් හොති කියන කාරණය. නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ කාරණා. වෙන මෙතෙන්දී අපේ තේරුම් ගත යුතු සියුම්ම කාරණයක් තියෙනවා. ඒ තමයි උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණය. මේක අපිට ඉතාම ප්‍රාථමික අහල වෙන කාරණයක්. යම් කෙනෙක් ධර්ම දේශනා කරද්දී එයා දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙනවා මෙන්න මේ ඇති දේ කැඩෙනවා බිඳෙනවා කියන කාරණේද සඳහන් කරන්නේ. නැත්තම් ලෝකයක් නිර්මාණය නොවන විදිහට අභ්‍යන්තරයෙන්ම නිරෝධයද මෙයා දේශනා කරන්න කියන කාරණා. මේකේ අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා සමත විදර්ශනා කියන කාරණා දෙක. සමත විපස්සනා. තාපි දෙක කියනවා නම් චිත්ත භාවනා ඊළඟට පඤ්ඤා භාවනා. තාපි දෙක කියනවා නම් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන කාරණා දෙක. මෙන්න මෙතෙන්දී මේ සමතය චිත්ත භාවනා නැත්නම් සතිපට්ඨාන කියන එක සමුද සත්‍ය පාලක කරගෙන තියෙනවා. හැබැයි ආරි ශ්‍රාවකෙක් මේ මොකක් වැඩුවත් යන්නේ අවසාන නිස්සාව කලින්ම දැනගෙන. ඔහු දානයක් දුන්නා, ඔහු සීලයක් රැක්කා, ඔහු භාවනාවක් කළා, සමතයක් වැඩුවා, නිදර්ශනයක් වැඩුවා, සතිපට්ඨාන වැඩුවා, සතිපට්ඨාන භාවන වැඩුවා. ඔහුගේ අවසාන ඉලක්කය තියෙනවා. මොකක්ද අවසාන ඉලක්කය? ඔහු යත්ත පටවේට ආපෝච තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත රූප වලින් හිත නිදහස් කිරීමේ ඉලක්කය ඔහුගේ තියෙනවා. ඒතරක් නෙවෙයි. යත් නාමච රූපංච අසේ සමුකරුජති. පටිගම් රූප සංඥාංච එත්තේ සාකේතේ ගතම් කියපු විදිහට නාම රූප දෙකම නිදහසන දර්ශනයට ඔහු යන්නේ. ඔහු ලෝකයේ ඇත කියන අන්තිමොත් මිදලා නැත කියන අන්තිමොත් මිදලා හේතු බල දහම දකින දර්ශනයට ඔහු යන්නේ. අන්න එතෙන්දී ඔහුට තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්බන්ධ සම්බන්ධ අහුත්වා සම්බුතං හුත්වාන රවිසති කියන කාරණය. සම්බන් කියන්නේ මොනවද? සියල්ල. සියල්ල කියන්නේ මොනවද? සංස්කාර. ඔව් හේතුඵල ධර්මෙන් හටගත් සියල්ලක්ම. යං කිං සමුදය ධර්මං. ඔව් සංගත ධර්ම, උපාදෝපඤ්ඤායති, වයෝපඤ්ඤායති කියලා සනිපතම් පඤ්ඤායති කියන්නේ මෙන්න මේ සියල්ලක්ම. නැත්නම් ඇස් කන ආසාර ඉන්ද්‍රියයන් හය, රූප ශබ්ද ආදී බාහිර අරමුණු හය, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ හය, නැත්නම් රූප වේදනා ආදී ස්කන්ධ පඤ්චකය, නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී ධාතු 18 මේ මොන විග්‍රහයෙන් සත්‍ය ආගෙන සඳහන් කරන ඕනම විග්‍රහයක තියෙන සියලුම කාරණා නිවන් හැර අනිත් සියලුම කාරණා සම්බන්ධ අහුත්වා සම්බුතං හුත්වාන වේසති. පෙර නොති විහට ගන්නවා ඉතුරු නැතුවම නිරුදේන. ඔක පරිසම්බිදාමගේ තියෙනවා අනුගත සූත්‍රයේ තියෙනවා. අනුගත සූත්‍රය. මෙන්න මෙතෙන්දී අනිත්‍යතාවය සහ විපරිණාමය කියන දෙකේ තේරුම් දැනගන්න ඕන. අනිත්‍යතාවය සහ චිත්ත භාවනා කියලා කියන්නේ ජටා සූත්‍රයේ දැක්වෙනවා චිත්තම් පඤ්ඤං ච භාවය. එකක් අපි කියනවා ඉදිරි විස්තර ගන්න. විභංග සූත්‍රයේ සානුතනිකායේ සතිපට්ඨාන සානුතේ නම විභංග කියන සූත්‍රයක්. ඒ සූත්‍රය දැක්වෙනවා සතිපට්ඨානං වූ වික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨානං භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පරිපදන්නේ කියලා. අප මෙතෙන්දී තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තමයි මේ සබ්බං කියන එකෙන් පෙරම තිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙතෙන්දී ඉතාම කල්පනාකාරී වෙන්නට ඕන කරනති විහඩගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ උච්ඡේදවාදයට යන්නේත් නැහැ. අහේතු අපච්චිතවාදයට යන්නේත් නැහැ. හේතුවල් සම්බන්ධය මත යන්නේ. අතීත අරමුණ වර්තමානයේ සම්බන්ධයක් තියෙනවා. වර්තමානයේදී අනාගතයේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි කිසිම දෙයක් ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන් එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නැහැ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට ලස්සන රූපයක් පේනවා අපි. ඒ රූපය කලින් තිබ්බේ නැහැ. මේ මොහොතේ හේතු නිසා හටගත්තේ. ඒක හේතුවක් හරි නැතුව නම් ඒ රූපයක් නැහැ. ආලෝකේ නැත්නම් මොකුත් නැහැ. හැබැයි ඒක දිගට තියෙන්නේ නැහැ. අපි බහැරට ගිහිල්ලා මෙතෙන්ට එනකොට නැවත කවර කණිකාවක් එකක් පේනවා. හැබැයි අර කණින් එක අපි එනකම් හිටියේ නැහැ. හැබැයි තිරසංගත සත්‍ය කර්ගදයක්වත් මොකද කර්ම නැහැ. ඔව් තාස්සතේ කලින් හිටියා මං එන කලින් හිටියා මං ගියාට පස්සෙත් එයා හිටියා මං එන කලින් එයා හිටියා කියලා. අපේ අවිද්‍යාවෙන් නම් මේකයි මං මේ ගෙදර හිටියා අද ඉනවා හෙට ගිහිලා මට එන්න හට එන්න පුළුවන් කියලා ඉනවා. මේකත් ඒ වගේම තමයි. මේ හැම දෙයක්ම මේ අසකන ආදී ආයතන රූපාදී අරමුණු ඉන්ද්‍රිය ධර්ම මේ සියල්ලක්ම හේතු වැඩි කල්ලි මේ මොහොතේ හටගෙන මෙතන නිරුදන ස්වභාවයක් හැබැයි අතීතයේ සම්බන්ධයක් තියෙනවා. වෙනස් වීමට ලක් වෙන පරිසම්පද න්‍යාය තුල ඉඳගෙන පරිවර්තන ලක් වෙමින් මේ ස්වභාවයක් තියෙනවා. මෙතෙන්දී අපි අනිත්‍ය සහ විපරිණාමය කියන කාරණා දෙක. අනිත්‍ය කියන්නේ මෙන්න මේ සම්බන් අවුත්වා සම්බුතං උත්තර වේසිතකින් පාරයි. විපරිණාමය කියන්නේ මොකද්ද? විපරිණාමය කියන්නේ මෙන්න බාහිර විත්‍යක් තියෙනවා මේක කැඩෙන විදිහ කියලා බලන්නේ. දැනට විත්‍යක් නැහැ අපි අවිද්‍යාව විත්‍යක් අරගෙන. දැනට නැහැ කියන්නේ මේකයි. අපි තේරුම් ගන්න මොහොතේ විත්‍ය කියන එක නිරුද්ධ වෙලා තියෙනවා. අපි මේ අවිද්‍යාවෙන් ඇති දෙයක් කියලා අරගෙන මේක කැඩෙන විදිහ කියලා හිතන. මේක වෙනස් වෙනවා කියලා හිතන. මේක තමයි මුළු ලෝකයක්ම කියන අනිත්‍යතාවය. මේක විපරිණාමය. අවිද්‍යක සූත්‍රයක් තියෙන එක තියෙන අවිද්‍යාව කියන්නේ මේ පංච නීවරණ කොටක් අවිද්‍යාව කියලා තමයි අවිද්‍යාව සූත්‍රය. අවිද්‍යාව කියන්නේ නිරාකරණ විස්තර කරනවා. අවිද්‍යාව කියන්නේ ප්‍රධාන වශයෙන් දුක්ඛ ඥාන කියන කාරණේ තමයි යන්නේ. අවිද්‍යාව දුන්නස් කියලා කතා කරනවා. අවිද්‍යාව කියන්නේ දුක්ඛ ඥාන, දුක සමුදය ඥාන එහෙම තමයි යන්නේ. ඊට අමතරව පංචවස්තන් නොදැනීමට අවිද්‍යාව කියලා කියනවා. මෙන්න මෙතනදී විපරිණාමය කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එක චේන්ජින් එක. විද්‍යාව කියන පැටර්න් එක බෙදලා මේ තේරුම් ගන්නේ චේන්ජින් එක. ඕන් වාහිර දෙයක් ඇතය කියලා කනවාගෙන ඒ දේ වෙනස් වෙනවා කියලා හිතනවා. බුදුදහමේ මේක නෙවෙයි කියන්නේ. බුදුදහමේ කියන්නේ මත බුදුහාඳුරෝ මේක තේරුම් ගත්තේ බෝසත් කාලෙමයි. ඊගෙන ඉක් වෙන කලින් ලෙඩෙක් මහලෙක් මරණ ගියත් දැකලා තේරුම් ගත්තේ මේ විපරණා. මේක ඇටි දෙක නිරෝධය. නමුත් අපේ ඇයි සුනාමියක් කියලා ගියලා කඩේ ගියොත් මලක් පරවුනොත් මේ අනිත්‍යතාවය වරන් නොනිත්‍යතාවය බුදුහාම කියපේ පොච්චත් හැදී. ඕක අනිත්‍යතාවය නම් එහෙනම් විද්‍යාත්මකව නිවන් දකිනවා. ඇයි ඒ? අනිත්‍යතාවය තේරුම් ගත්ත කෙනෙක් ඒ දුක තේරුම් ගන්න අනාත්මතාවය තේරුම් ගත්තද? අනිත්‍යතාවය නවතින්නේ නැහැ. මම තරවිපනේ අනිත්‍ය විපරණයක් දැක්කේ එහෙම තිලක්ෂණ තේරුම් ගත වෙන්නේ. එතකොට මේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේ අපේ ඇස රූප ආදී මේ සියල්ලක්ම මේ රූපයක් මේ මොහොතේ නිර්මාණය වුණේ. මේ රූපිය බාහිර තියෙන දෙයක් නෙවෙයි ඇත්තටම. ඒක තියෙන්නේ උනේ අපේ ආයතනකට සාපේක්ෂව. අපේ ආයතනවල සාපේක්ෂව මේ මොහොතේ වෙන පිටියක්. හැබැයි අපේ මනස අනුව ආයතන වෙනස් වුණොත් මේ මොහොතේ සම්පූර්ණ මේක අපේ දෙවියෙක් වුණොත් මේ වෙලාවේ දිබ්බ සෝත ඥානෙ දිබ්බ චක්කු ඥානෙ ලැබුවොත් ඉදිරි ඥාන ලැබුණොත් මේකෙන් හරි යනකොට මේකෙන් හරි දකින්නකොට මේකෙන් හරි සම්දාන කරනවා. ඒක අපේ සාමාන්‍ය සූත්‍රයක විස්තර කරනවා කියන කාරණාව සූත්‍රයක තනි තැනක් නම් කියලා කියන්න බෑ. නමුත් ඉතින් ධර්මයේ සමස්තයකට නම් තේරුම් ගන්න පුළුවන් මේක. මේක තමයි ස්වභාවයනේ. ඔක්කොම සමස්තයේ කැටි අදහස් මේ කියන්නේ. අපි සාකච්ඡා කිරීම පදාර මේක මුලින් කියලා ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට මේක තමයි සමස්ත විග්‍රහය. දැන් ඔක්කොමදම කැටි වෙලා කියන කාරණේ තමයි මේක. සමහර වෙලාවකල ගන්න පුළුවන් තැනුත් තියෙනවා. දැන් මම කියන කරුණා සමහර දැනෙදි ගන්න පුළුවන්. නමුත් සමස්ත අදහස් තමයි කියන්නේ. එතකොට මේක දහමට විරුද්ධ නැහැ. මේ මොහොම තරම් උදාහරණයක් ගන්න පුළුවන්. දැන් අපි විපරිණාමය අනිත්‍යයි කියන එක කිව්වේ. විපරිණාමය දැක ගිහිගේ කලින්. යන්නේ කලින් සතර වෙනි දකින්කොට. නමුත් එහෙම සතර වෙනි දැකපු බුදුරජාණන් වහන්සේ තමයි රොස්සත මහන්සිය තමයි බුදු වෙලා දේශනා කළේ මොකද්ද? ඔබේ අනුසුදේ සුදාන්නේසු. පෙරණාසු විරුද්ධ දහමසක් කාරණා. එහෙනම් අර පෙර දැකපු විපරිණාමය නෙමෙයි මේ දැක්කේ. මේ දැක්කේ මෙන්න මේ කාරණා. එතකොට මේ මොහොතේ තමයි හැම එකක්ම නිර්මාණය වෙනවා. කවර කිසිම දෙයක් කලින් නිර්මාණය වෙලා නැහැ නේද? මේව තීරණයවන්නේ මගේ ආයතනවලට සාපේක්ෂව. ආයතන තීරණයවන්නේ අසකනාසාවේ ආයතන තීරණයවන්නේ මේ මොහොතේ මගේ මානසිකත්වයට අනුව. මගේ අවිද්‍යාව, මගේ කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනී මාදි හේතු ගන්නවක් තියෙනවා. ඒ හේතුවට අනුරූපව නිර්මාණය කළ දෙන ඇස, කන ආදී මේ ආයතන හැම මොහොතේම නිර්මාණය කරනවා. අන්නේ නිර්මාණය කරන දේට අනුව තමයි බාහිරට තේරෙන්නේ. නමුත් මුළු ලෝකයක් කියන්නේ බාහිර දේට අනුව තමයි මට තේරෙන්නේ කියලා. නමුත් ධර්මය කියන්නේ මොකද්ද? මගේ ආයතන සාපේක්ෂව තමයි බාහිර ලෝකය ඇසුර. ඒකත් විශේෂත්වය තමයි කන්ටැක්ට් වෙන මුල් මොහොතේ විපාක මාර්ගයේ අවස්ථාවේදී රූපයක් නිර්මාණය වෙනවා. රූපයක් නිර්මාණය වෙනවා. හැබැයි එක තේරුම් ගන්න මොහොතේ සම්පූර්ණයෙන්ම මේක තේරුම් ගන්න විඥාන මට්ටම. අඩු ගන්න චක්ක විඥාන සෝත විඥාන මට්ටමෙන්වත් යමක් තේරුම් ගන්න බැහැ සම්පූර්ණයෙන්. ඒක වර්ණ මාත්‍රියේ, ශබ්ද මාත්‍රියේ මූලික ප්‍රයිමරි පර්සෙප්ෂන් එක විතරයි ලැබෙන්නේ. ඒ තරම් මේ මුල් අවස්ථාව. ඥාන විභංගය වෙන තැන්වල පැහැදිලිව දැක් වෙනවා. පංචේ විඥානයේ කිංචි ධම්මක් පරිවිදනාති අඤ්ඤතර අවිනිපාත මාත්‍රා කියලා. පංච විඥානයෙන් කිසි දෙයක් සම්පූර්ණ අවබෝධ කරගන්න බෑ උදේ කන්ටැක්ට් වීම විතරයි කියලා. පංච විඥානය ගැන මොනවද? චක්කු විඥාන, සෝත විඥාන ආදීන් දැනගන්න බෑ. හැබැයි අපි අද කියනවා මම චක්කු විඥානේ දැනගත්තා කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ අද අපට චක්කු විඥානේ අවිද්‍යාව නිසා මේ මොහොතේ තියෙන දේක් ඇලිලා තියෙන්නේ. ඒකනේ වෛද්‍යවරු කියන්නේ. අවිද්‍යාසංගත ලෝකයට හිතන්නේ චක්කු විඥානේ දකින්නේ කියලා. ඒ නිසා තමයි අවිද්‍යාව ගැසගෙන බාහිර ලෝකෙ නිත කරගෙන ඉන්නේ. මේ මොහොතේ අපි යමක් තේරුම් ගන්නකොට මේ ඇහෙන හඬ, මේ දකින ශබ්දයක් අපි තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ මොකද්ද? මනෝවිද්‍යන අවස්ථාව. මේ මනෝවිද්‍යන අවස්ථාව එනකොට ඇස, රූපය, චක්කු විඥානේ, චක්කු සංපස්සේ, රූප සංඥාව, රූප සංජේතන, රූප විතක්ක, රූප විචාර මේ අවස්ථා ගන්න පසු වෙලෙයි. ඒ වයිතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක දැකලා මෙන්න මේ අනුව අභ්‍යන්තරම නිරෝධයටපත් වීම තමයි අනුපාද නිරෝධය කියලා කියන්නේ. ශුන්‍යතෝ ලෝකනායකසු කියන්නේ මේකයි. ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්න කියන්නේ මෙන්න මේකද. තාතන වහන්සේ කියන්නේ යමක් දකින්නකොටම හරියට කන්නඩියකට යනවා වගේ මේ මොහොතේ අත්දැකීම දකින්න කියලා. එතකොට බාහිර හිත පිටින් ස්ථානයක් නැහැ. නැගෙනහිරේ ඉර පායනව නම් බටහිර වතුරක් හරි පොළවක් හරි පිටියක් හරි කියන එකට වදිනවා. එම්බුත් නැත්නම් මොකද වෙන්නේ? ඡායාවක් වදින තැනක් නැහැ. අන්නේ වගේ හතන වහන්සේට විඥානක් පිටියක් නැහැ කොහෙවත්. එතහාදී ආයතනවල රූපাদি බාහිර අරමුණවල. විතරක් නෙමෙයි කාරණා 60ක් කියනවා. මහසති පාඨන සූත්‍රයේ එතේ සංකන්හා උපජ්ජමාන උපජ්ජති එතනී සමාන නිසති තෘෂ්ණා හට ගන්නවා නම් හට ගන්න කෙනෙක් ස්ථාන 10ක් තියෙනවා මොනවද ඇස් අරබයානං ඇස රූපය යර වැටෙන චක්කු විඥානේ චක්කු සංපස්සය චක්කු සංස්කාර වේදනා රූප තණ්හා රූප සංජේතනා රූප තණ්හා රූප විතක්ක, රූප විතිකාර. මේ වගේ අසකනාදී ආයතන 6ට 10 වැගින් 60ක් තියෙනවා. විඥානේ බැස ගන්නවා නම් තෘෂ්ණාසයෙන් බැස ගන්නවා නම් බැස ගන්න කියන මේ හැටි. එත නිරුජ්ජමාන නිරුජ්ජති. එත පහියමාන පහියති. තෘෂ්ණා ප්‍රහින වෙන කියනවා නම් ප්‍රහින වෙන තියෙන්නේ මේ හැටෙමයි. මේ හැම දෙයක්ම මේ මොහොතේ හටගෙන මෙතන නිරුද්ධය කියලා දකිනවා නම් හිත පිළිහන කියන ස්ථානයක් නෑ. අන්න එතන සුතමේ අන්න එක දැනගත්තට පස්සේ ඒ දැනුම මේක තමයි අපි කල්‍යාණ මිත්‍රාසනේ දැනගන්නේ. හැබැයි දැනගෙන ආවම වෙන්නත් පුළුවන් නැවෙන්නත් වෙන්න පුළුවන් කියලා ඒක දැනුමක් විතරක් වුණොත් ඒකෙන් ඉහට යන්නේ නැහැ. අන්නේ දැනුම මේක තමයි දුකෙන් නිදහස් වෙන ඒකායන මාර්ග දර්ශනය කියලා දැනගන්න එක තමයි. ඒ නුවණ තමයි අපි කියන්නේ මොකක් කියලාද? සුතමේ කන්නක් කියලා. සුතමේ කන්න. දැනුම ශ්‍රද්ධාව සමග මුසු වෙච්ච මොහතක ඇතිවන මානසිකත්වයට තමයි සුතමේ පඤ්ඤා කියලා කියන්නේ. අනේ සුතමේ පඤ්ඤාවම ජීවිතේ කරගන්න චින්තාමේ පඤ්ඤා විදියට ඒකම භාවනා පිටේට වඩනවා භාවනා පඤ්ඤා විදියට. එතකොට මේකේදී ප්‍රධානතම කාරණයක් තමයි අපි තේරුම් ගත යුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? සද්ධා කියන කාරණය. මොකද සද්ධා කියලා කියන්නේ? නෑ දුක ගැන දන්න ටිකක් සද්ධා කියලා කියන්නේ. දුක ගැන දන්නේ නැති එක. අවබෝධය නැත්නම් සද්දා. සද්දාව තියෙන නිසා තමයි මේ දුක ගැන අවබෝධයක් ඇති වෙන්නේ. දැන් මෙතෙන්දී අපට හරි පරිසන් සූත්‍රනේ සූත්‍රයේ දැකෙන කාරණයක් තමයි වංගන දේශනා කරනවා අලංකාරණට සද්ධාව තුන මනස සද්ධා තියෙනවා. දැන් අපි හිතන්නේ බුද්ධ ධර්ම සංගත කෙරුවන විහුණාට පස්සේ නැත්නම් චතුරාර්ය සත්‍ය ආවට පස්සේ දෙන එකක් කියලා මේකනේ. ඊට වඩා ගැඹුරක් තමයි මේක තියෙනවා. සද්ධාව කියන්නේ self confidence වගේ. ඔයම ගන්න පුළුවන් අප ජීවිතය යම සාර්ථකත්වයේ සතුට විමුක්තිය දුකෙන් නිදහස් වීම සඳහා කිසියම් දෙයක් ගැන අපිට තියෙන උපරිම විශ්වාසය. යම් කිසි කෙනෙකුට මේ වෙලාවේ සල්ලි හම්බ කරගන්න විතරයි නම් තනි ඉලක්කය. ඒක ඔහුගේ කියලා තියෙන ශ්‍රද්ධාව. මේ වෙලාවේ කෙනෙක්ගේ ගතිගුණයක්, රූප සම්පත්තිය, ආදරය ගැන දැඩි විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒක තියෙන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා තමයි අනුසම්යන් විදිහට සම්සද්ධා කියන්නේ මෙන්න මේ විශ්වාසනයක් තියෙන්නේ. ඔවුන් දෙන විකෙන ගතිගුණ ගැන විශ්වාසය පෙරවන ගැන නෙමෙයි කියන්නේ. ඔවුන්ගේ ගතිගුණ ගැන, අවංක භාවය ගැන, ඒ කටයුතු ගැන, ගුණ ගැන තියෙන විශ්වාසය. එතකොට අලංකාර මුද්දකරම් පුත්තු ළඟින් මොකද කියන්නේ? ඉතින් සද්දාව කියන්නේ ඒ මොහොතේ දුක නිදහස් වීම සඳහා කිමිට ඉහිලව මැසේජ් එක විදිහට හිතුවේ මොකද්ද? මෙන්න මේ අරුපාතර දාන ලැබීම එතන කිමිට විශ්වාසය. ඒක මුලදෙම සැක කරොත් ඒ ධ්‍යාන අභිඥා කර යන්න බෑ. ඒ වෙලාවේ හැටියට දෙන උපරිම දේ විශ්වාස කිරීම. අන්නේ ඒ ශ්‍රද්ධාවට විරුද්ධයි තමයි කියන්නේ. විචිකිච්ඡාව. අන්නේ විචිකිච්ඡාව තමයි නිවරණ වලින් දුර වෙන්නේ. නිවරණ වලින් දුර වෙන විචිකිච්ඡාවයි සක්කායික විචිකිච්ඡාවයි කියන්නේ. නිවරණ දිලි දුර වෙන විචිකිච්ඡාව තමයි ඒ ධ්‍යාන අභිඥා ලැබීම සඳහා තියෙන මාර්ගය ගැන තියෙන සැකේ දුර වෙන්නේ. අන්න එක දුරු කරලා ඒක ගැන තියෙන විශ්වාසය තහවුරු කර ගැනීම තමයි එතන නිවරණයක් විදිහට පිටිකිට්ටා දුරු කරන දෙය කියන්නේ. ඊළඟට නිවන පැත්තට ආවට පස්සේ මෙන්න මේ දුක්ඛ චතුරාර්ය සත්‍ය තමයි ඒකායන නිවීමෙහි මාර්ගය කියලා. අන්න ඒ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන ඉහිලෙම විශ්වාසය තියලා තමන්ට මේ වෙලාවේ දුකේ නිදහස් වෙන තියෙන ඉහළම මාවත මේකයි කියන අරිච්ච ප්‍රසාරයටපත් වීම. ඉහළම කොන්ෆිඩන්ස් එකටපත් වීම තමයි මෙතන ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාවට අදාළ වූ සැකයන් දුරු වීම තමයි සිද්ධවන්නේ සෝතාපට්ටි මාර්ගඥානි. ඒකෙන් දුම අනිවාර්යයෙන්ම සෝතේට දැක ගන්නවා අරිච්ච මාර්ගයට දැක ගන්න මේ සැක දුරු වීමත් එක්ක. මෙන්න මේ විදිහට මෙතෙන්දී අපේ තේරුම් ගත යුතු කරුණ කීපයක් තියෙනවා. එකක් තමයි චතුරාර්ය සත්‍ය. ආර්ය මාර්ගයේ ඉස්සරහදී මෙහිදී අපි විශේෂයෙන්ම නෙක්ලිපකරණේ සහ පේතකොබදේශය ඒ වගේම කුද්දකනිකායේ පරිසම්බිධාමාගේ කියන ආදි ග්‍රන්ථ අපරාධයෙන් වැදගත් වෙනවා. දැන් අපි මේ සාකච්ඡා කරන කතා කරන්නේ ආර්ය මාර්ගයේ සතර සමාධිය ගැන. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් මේ දුක්ඛ සමුදය නිරෝධය මග්ග මෙන්න මේ කරුණු හතර ගැන අපිට පැහැදිලියක් මා තියෙනවා. අපි දැන් මේ හරියට සරලව කියන්නේ මේක අපි දැන් තමයි සරලන්නේ. මේක තමයි කියන්නේ පටිසෝතගාමී නිකුණාන් දුද්දසනම් කියන්නේ මේක. මේක උඩුගම් බලන ගහම. ඒක තාමසියුණු පඬිතු වේදිනිය උදයක්. මෙන්න මෙතෙන්දී යමකක් පැහැරණේ කි සත්‍යමගේ කාරණය සඳහන් එමකන්ද ඒ තමයි දුකයි දුක සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. නිරෝධය නිරෝධ සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගය මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. ඔන්න අපේ තියෙන ධර්මඥානය ටෙස්ට් කරන ස්ථාන. බුදුගණන් වහන්සේ දේශනා කරනවා ධම්මකටික සූත්‍රයේදී එක වික්ෂවාක අහන ධම්මකටිකය කියලා කියනවා. කවුද ධම්මකටිකය කියන්නේ? යම් කෙනෙක් ධර්ම මාර්ගයේ ජරා මරණ නිරෝධයට මන කියනවා නම් අන්නේ කෙනයි ධර්මකටිකය කියන්නේ. මෙන්න මෙතෙන්දී මේ කරුණු හතරත් එක්ක නම් කර්ම හතර දැනගන්න ඕන. දුක කියන්නේ ජරා දුක මහලු වීම ආදී දුක. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. සමුදය කියන්නේ ඒ දුකට හේතුව බාහිර සාධකයක් කියන කාරණා. නිරෝධය කියලා කියන්නේ ඒ බාහිර සාධක නැති කිරීම. මාර්ගය කියන්නේ මොකද්ද? මේ නිවන් මාර්ගයට අදාළ මාර්ගයේ බාහිරින් පැනවීම. බාහිර කෙනෙක් ඉන්නවා මං ඒ නිසා සිල්වන්ත වෙලා ඉන්න බෝ කියන්නේ නැහැ කියලා කියන්නේ යමරන්නේ. සමාධියේ බාහිර කෙනෙක් ඉතුරු වෙන්න මං යාට මෛත්‍රී වඩනු නැත්නම් කසින වඩලා මං හිත පිටවල. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? අර සුතමේ ඥානෙ ඇති කරගත්තාම මේ ධර්මයේ කොහොමද දන්නව මේ මොහොතේ බාහිර ලෝකේ නිරෝධයක් තියෙන්නේ. බාහිර ඇති දෙයක නිරෝධයක් යනව නේද ඔහු. මේ අභ්‍යන්තරේ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා බාහිර නිරෝධය අවබෝධ කර ගැනීම සඳහා වඩන මාර්ගය අපි දෙයට අභ්‍යන්තරයෙන් පැන එකක් නේ. මෙන්න මෙතෙන්දී ප්‍රධානම කාරණය තමයි දුකන් දුක සත්‍යයක් කියන කාරණය. මෙතෙන් විශේෂ කාරණයක් තියෙනවා විභංග අපකරණයේ සඳහන් වෙන කාරණයක්. විශේෂයෙන් සත්‍යම කියතුවත් වෙන කාරණයක්. මෙතෙන් සඳහන් වෙන විශේෂ පාඩයක් කායිකන් දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. If there is anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, that is not suffering. යම්තා කායික දුක මානසික දුකක් තියෙනවා නම් ඒ දෙක අත්හැරලා වෙනත් යමක් තියෙනවා නම් අන්නේ දෙයට තමයි දුක හරි සත්‍ය කියන්නේ. එනි සඳහන් කරනවා කායිකන් දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, ඒක දුක සත්‍යයක් වෙනවා. මොකද මේ කියන්නේ? අමුණිම කියන්නේ දුක සත්‍ය කියන්නේ. කායික දුකක් කායික දුකක්වත් නොවන දෙයක් තියෙනවා. එහෙම හරිද? ඊටම අපේ ඇහැට රූපයක් කණ්ඩයක් වෙන මුල් අවස්ථාව. ඒක රාගයක්වත් දේශයක්වත් මොහයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගතයි. අනේකට කියන දුක සත්‍ය කියන්නේ. ඒක තමයි පකටි පරිසුද්ධ මිදන් විඥානං ඔචිත්තං කියලා කියන්නේ. ඒකට තමයි පබස්සරි මිදන් දෙක්කේ චිත්තං කියලා කියන්නේ. අනේ මුල් එක්ස්පීරියන්ස් එකේ උපේක්ෂා සාගතයි. කායික වශයෙන් දුක් සැප වෙන්න පුළුවන්. ඒකත් ඊතාවශ්‍යක නිරුදනවා. ඒකත් තේරුම් ගන්න ඕන විඥාන අවස්ථාව. මෙතන විශේෂ දෙයක් තමයි විපාක මට්ටමේ ස්ථානයේ අපිට දැඩිව ඍජුව බැස ගන්න බෑ. ඒ මට්ටමේදී ඒක තේරුම් ගන්න බෑ. ඒක රහතන් වහන්සේට අවස්ථාවේ තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්න රහතන් වහන්සේ මේ මුල් විපාක මට්ටමේ ස්ථානෙට නිරුද්ධාට පත්තු. නමුත් රහතන් වහන්සේ නිරෝධයේ සම්පූර්ණ සාක්ෂාත් කරපු නිසා උපරිම වශයෙන් සතිපට්ඨානේ සහ සතිපට්ඨාන භාවනාවේ නැත්නම් සම්පීඩන දෙකේ අකෝපාක්‍ය සෝනතිය පිහිටෙන නිසා මේ මුල් එක නිරුද්ධ කරගමන්න ඊළඟට උන්වහන්සේ හිත තියෙන්නේ රූප නිරෝධය. උන්වහන්සේ ආ තේරුම් ගන්නකොටම දැන් රූපේ නිරෝධ වෙලා මේ මනෝ විඥාන මට්ටමින් ඉන්නේ උන්වහන්සේ. හැබැයි රූපේ නැහැ කියන්නේ නැහැ. ආයි වහන් බලන රූපේ කණ්ඩාය කරන්න පුළුවන්. ඒ කණ්ඩායක් කරලා තේරුම් ගන්නකොට ආයි මනෝ විඥාන මට්ටමින් තේරුම් ගන්නවා. මෙන්න මේ මුල අවස්ථාවේ තමයි දුක සත්‍ය කියලා අනේ මෙන්න මේක අපට පරිවර්තනය කරගන්න ලැබුණොත් කිසියම් භාෂාවකට මං හිතන්නේ ඒකේ සීල කියන අර මනි පාලි භාෂාවෙන් නේද කියන්නේ බෑ දුක කිව්ව ගමන් අපි සතරින් කියලා හරි අන්සැටිස්ෆැක්ටරිනස් කියලා හරි ඩිසැටිස්ෆැක්ටරිනස් හරි මොකක් කිව්වත් මේක පරිවර්තනය කරන්න බෑ. කායික දුකක් ඇත්තේ සීලක නොවන දෙයක් තමයි දුක සත්‍ය කියලා. ඒක උපේක්ෂාකාරී වටිනාකමක්. ඒක සත්‍යයක් වශයෙන් තමයි මේ කියන්නේ. දුක නිසා නෙමෙයි මේ කියන්නේ. දැන් දිටි කියන එක හැමතැනම දිටි පරමාසය ගැන කියලා තියෙනවා. දිටි විපරසය ගැන කියලා තියෙනවා. සම්බදිටි පහ නැ ගමන් දේශේටි කියලා තියෙනවා. හැබැයිම කියන්නේ සම්මාදිටි ගැන කියලා තියෙනවා. අතන දිටි කියන්නේ අයින් කරන දිටිය, මෙතන දිටි කියලා කියන ප්‍රශ්නාර කියන නම. දිටි සම්බන්ධ සම්මාදිටි. ඒක සම්මාදිටි. ඒක ප්‍රශ්නාර කියපු බෑ වෙනත් පරිදි. අර දිටි ගැන විග්‍රහය මේ පරිදි විග්‍රහ කරන්න බෑ. සමානපද උනාට බුදුදහම අපි දෙක කතා කරනවා. ඒ වගේ සමානපද ගානක් තියෙනවා. තනි ඩෙෆිනිෂන් එකකින් කියන්න බැරි ඒවා. එතකොට දෙවන කාරණය තමයි කායිකන් දුක්ඛන්, කේසික දුක්ඛන්, දුක්ඛන්ත දුක්ඛ සත්‍යයි. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, කේසික දුකක් තියෙනවා නම්, ඒක දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. අපි දැන් ගන්න පුළුවන් කතමංචාව සුදුක්ඛන් හරිය සත්‍යං. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ නැත. එයිම කියන්නේ. අපිට මේ මොහොතේ තියෙන කායික දුක, කේසික දුකක් තියෙනවා. ඒකට දුක කියලා කියනවා. ඒකට දුක සත්‍ය කියලා කියනවා. එයිම කියන්නේ. දුක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ කෙනාට තේරුම් ගන්න පුළුවන් දුකක් ඒක. එහම දුක සත්‍ය කියලා කියන්නේ. ඒකට දුක සත්‍ය කියලා කියන්නේ. දුක සත්‍ය කියලා කියන්නේ ඒ ලෙඩවීම මහලවීම ආදී දුකට පදනම් උනේ බේසුනේ අර මුල් මට්ටමේ ස්කන්ධ ටික. අර උපේක්ෂා සාගතයේ දුක සත්‍ය කියලා කාරණා ටික තමයි මේ දුකට පාදක උනේ. අන්න ඒ නිසා අර දුක සත්‍යයට පාදක මේ දුකට පාදක වුණා නිසා අර දුක සත්‍ය මේකට දුක සත්‍ය කියලා කියනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. අවිද්‍යාව පොඩ්ඩක් හරි තිබුණොතින් ඒ මුල් මට්ටමේ ඇති වෙච්ච ස්කන්ධ පංචකය සාසවා උපාදානිය වශයෙන් තමයි තමන්ගේ ලෝකෙට ගන්න. ආයි දර්ශනය මෙනෙහි කරත් මෙනෙහි කරන බාහිර ඇති කියලා අරගෙන ආයි සංපානිත කර මෙනෙහි කරනවා. නමුත් මුලදී ගන්නේ අවිද්‍යාවෙන් ගන්න. සාසවා උපාදානිය වශයෙන් ගන්න. රහතන් වහන්සේ තමයි කෙලින්ම ප්‍රඥාවේ උපරිම පිහිටලා එන්නකොට මායි පොඩ්ඩක්වත් සාසෝපාදානිය නැතුව විවෘතවම ප්‍රඥාව බලන. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දුක සත්‍යය තියෙන ඒ දුක් නොවෙන පිළිසක් මෙලෝ කියනවා. ඒකමද? ඒ අවිද්‍යා සම්පූර්ණ දුරු කරපු කෙනා. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ ස්කන්ධ දෙක විඳින ගමන්, ඒ අධ්‍යක්ෂම ලැබෙන ගමන්ම දුකට පත්වන වාසය කරනවා. හැබැයි ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම තියෙනවා. නමුත් ව්‍යාධි දුක, මරණ දුක, ජරා දුක නැහැ. ඒක සෝපරිශේෂ නිර්වාණ ධාතුන් දරන පානකොටම ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක දුරු කරලා තියෙනවා. අසපිනියන් ගලනවා. මෙන්න මේ දුක දුක සත්‍යයත් දැනෙන්නේ තමයි කියන්නේ කොච්චරනම් දහම්තුලට ආවද කියලා බලන්න. උපාද නිරෝධය අනුපාද නිරෝධය අතර වෙනස දැන කෙනා තමයි කොච්චර ධර්මයේ තේරුම් ගත්තද කියලා වෙන්නේ. ඊට පස්සේ මෙතන ඉඳන් මේ සත්‍ය සම්පූර්ණ වෙනස් වෙනවා. සම්දේය සම්දේ සත්‍යය. සම්දේ කියන්නේ මොකද්ද? මේ දුකට හේතුව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව බාහිර දෙයක් කියලා හිතන එක. මේක තමයි එදා නිගත් ඇතුළු බොහෝ ආගම් කියන හිතන්නේ හිතේ. දුකට හේතුව බාහිර දෙයක්. දේවල් ටිකක් ඇතරිනා. යාළු මිත්‍රාදීන් ඇතරිනා. දරුවෝ ටික හැරි ඇතරිනා. අන්තිමට දුක වෙන බාහිරින් අන්නේ බාහිරින් කියලා දුකට හේතුව බාහිර සාධකයක් කියලා දකින්න එකට අන්න ඒකට තමයි සමුදය කියලා කියන්නේ. සමුදය සත්‍ය කියන්නේ මොකක්ද? දුකට හේතුව නන්දි රාගය යහයන් තණ්හා පෝණෝ පරිකා නන්දි රාග තත්තර තත්තා විනන්දිනි. ඒ ඒකන ඇලෙන නන්දි රාග ඇති කිරීම හේතුව නැ මෙන්න මේ අභ්‍යන්තරයක තියෙන ඇලීම. ස්කන්ධ පංචකයක තියෙන ඇලීම. ඇලීම කියන්නේ මේ පැත්තට. බැරි වෙලාවත් දුක සමුදය බාහිර සාධකයක් කියලා කිව්වනම් තෘෂ්ණාව විතරක් වෙන්න බෑ. එහෙනම් මොකද්ද? පටිගත කියන්නේ දේශයන් තේරුම්. ඇයි දෙකක් කියන්නේ නැවට? නමුත් එකයි කියලා තියෙන්නේ. ඇයි එක කියන්නේ? මෙතන තියෙන ආශාව නිසා මෙතෙන්ට එකන දේවල් බාහිරින් හම්බවෙනවා තියෙන්නේ. ඒක තමයි කරගන්නව. මේකට විරුද්ධ දෙයක් හම්බවෙනවා තියෙන්නේ. පටිගත ආහාරකින්ද? ඔබටම යනන්නේ නැරන්නේ මේ සම්පතිකාමා මාන ජීසුනික්කා කියන්නේ. ඒක දැනත් පොළොන්. ඒක තමයි නැතේ කාමා යන දෙත්‍රාණිරෝගී. ඉඳලා. මෙතෙන්දී දැන් බලන්න දරුවේ. අපි ගැන දරුවට මං හරි ආදරේ. දරුවෝ ලැබෙනවට කැමති නැහැ. දරුවට දුක කරනවට කැමති නැහැ. නමුත් කියන්නේ මොකද්ද දරුවෝ සෙල්ලම් කරනවට ලං වෙනවට? මට දුකක් දෙන්න එපා. මට ස්ත්‍රීතාව ගන්න රස්සාදු වෙන්න වෙනවා. දැක්කනවද? ආසා කියන්නේ නැහැ. මෙතෙන්ට එකඟ ඉන්නකන් දරුවෝ හොඳයි. මෙතෙන්ට විරුද්ධ වුණොත් අම්මට විරුද්ධව අතීතුරු ගැක් කරගත්තොත් දේ පරිදි වර්ධනය ටික ඔක්කොම ආදින අතර දෙනවා. අර රාගයයි, ද්වේෂයයි හරියට එකම කාසි දෙකක් වගේ බොහොම සියුම්ව එක මොහොතේ වෙනස් වෙනවා. ආදරය කරනවා නම් කරන පමණට ඒක විරුද්ධ දෙයක් ගම ඒ ප්‍රමාණයටම දේශයක් කරගන්න. හේතුව දෙන්නේ. ඒකට බාහිර සාධකයක් දුකට හේතු කියලා හිතන එක සමුදේ. ඒකට හේතුව අභ්‍යන්තරය කියලා දකින එක සමුදේ සත්‍ය. හැම සමුදේ සත්‍යයක්ම සමුදේ සත්‍යකුත් වෙනවා සමුදේකුත් වෙනවා. හැබැයි හැම සමුදයක්ම සම්දේ සත්‍ය වෙන්නේ. අරුඩේ කන්සර් මේකද? ශ්‍රසි නිරෝධය. නිරෝධය කියන්නේ බාහිර දෙයක තියෙන ආසාව අත්හැරීම. නිරෝධය කියන්නේ බාහිර දෙයක තියෙන ආසාව අත්හැරීම. නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? බාහිර නන්දි රාගයට. යෝතස්ස ආයේ වාසයේ සිවිරාග නිරෝධා සංකාර නිරෝධෝ. මෙතනයි මම බාහිර ලෝකයේ දේවල්ට කියන ආශාව නිරුද්ධ කිරීම නම් නිරෝධ සත්‍ය වෙන්නේ එක දවසින් වඳගෙන පුළුවන්. ඔක්කොම දේවල් ටික ඥාතින් හිතුවා කරේ බෙදලා දෙනවා. සල්ලි දේවල් ටික තමන් ගිල සිංහයේ කුඩර පනිනවා. ඔන්න ජීවිතය පූජා කරලා මට නිවන් දකින්න ලැබෙනවා. හරි ලේසි. එක දවසින් වඳගෙන පුළුවන් සාරා සංඝ කල්පාක්ෂිය. පසෙන් කල්පාක්ෂිය වෙන පුරන ඕනේ. ඔන්නෙත් ධ්‍යාන ලාභින් නියෝ. ආ මාරක ලාභින්. එතකොට මෙන්න මේ අභ්‍යන්තරයෙන් නැති කියන තමයි ඒක. බාහිර තේවල ටික තියාගෙන මම නිවන් දකින්න පුළුවන් සුදුන් හයිතුම පරිකෙනෙක් වශයෙන් නිවන් දැක්ක. මෙතෙන් තියෙන ආසාව අභ්‍යන්තර දෙන ආසාව අයින් කරනකොටම හරියට මේ ස්විච් එක ඔෆ් කරා වගේ අනිත් ඩිවයිස් එක ඔක්කොම ඔෆ් කරලා. මේ ස්විච් එක නැහැ කියලා. අනිත් ඒවා පොඩි පොඩි ඩිවයිස් ඇසෙලි එළියේ. ඒව ඔෆ් කරගෙන යනකොට ඔක්කොම ආශා දුරු කරන්නේ. දරුවට තියෙන ආසාවයි, නෝනට තියෙන ආසාවයි, ගෙදරට තියෙන ආසාවයි, හැම දෙයකම තියනවා වෙනම දුරු කරනවා. දිවයිසස් නේද ඔක්කොම ඔෆ් කරගෙන යනවා. කෙටවරක් නෑ අන්තිමට. තව දේවල් වලට පැහැදිලිව දෙනවා ටෝක් කරනවා. ඒක කො කන්ට්‍රෝල් දෙනින් බල එකක් ඕන නැති විදිහ. ඔව් එහෙමත් වෙන්න පුළුවන්. වයිල් ෂෝට් එක සමාන ගන්න. නමුත් මෙතන කෙලින්ම මේන් ස්විච් එක ටිප් ස්විච් එකම ඔෆ් කරන්න මේක. මෙන්න මේක නිරෝධය සංයෝසතිය වෙනවා. ඊට පස්සේ මාර්ගය සමාර්ග සතිය වෙනවා. මාර්ගය කියන්නේ එක එක තැනකට යන තියෙන මාර්ගය. සුගතියට අපායට එක එක තැනකට යන තියෙන මාර්ගය. ධ්‍යාන විඥාණයට යන තියෙන මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ මොකක්ද? අර සුතුමේ පඤ්ඤාව තේරුම අරගෙන මේ මොහොතේ නාම රූප නිරෝධය වෙලා තියෙන්නේ. අපි ප්‍රත්‍යඥා වුණා සේකුණත් අසේකුණත් මේ මොහොතේ නාම රූප නිරෝධය ළම තියෙන්නේ. නමුත් අපි අවිද්‍යාව සිංහ පිළිගන්නේ නැහැ. ඒ නිරෝධයේ ලෝකය ඒ ස්පර්ශ නිරෝධය තාම ස්පර්ශ සමුදයක් දිනනවා. එතකොට මේ ධර්ම අවබෝධයෙන් වෙන්නේ මොකක්ද? ඒ නිරෝධය නිරෝධය මා සාක්ෂාත් කරන එක. ඒ ස්පර්ශය නිරෝධය තමා සාක්ෂාත් කරන එක. සලායත නිරෝධය සාක්ෂාත් කරන එක. අන්න ඒ දර්ශනයක් ඇතුළ යනකොට අපට දැන් සීලය සමාධිය ප්‍රඥාව වඩන එක වඩා කියලා මතක ගන්නේ. මුලදී පුණ්‍යකීර්ති වතුරදී සීලය රකින්න කොහොමද? බාහ්‍ය ලෝකයක් තියෙනවා. ඒ බාහ්‍ය ලෝකේ මම පංච සීල ආරක්ෂා කරනවා. මම කාටවත් හානියක් කරන්නේ නැහැ. මම සතුට බලන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ කියලා බාහ්‍ය ලෝකයක් ළඟදී සංවර වෙනවා. ඒක මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? දික්ඛි කරන ප්‍රධාන සීලවා දර්ශනය සම්පන්න. අර ඇත නැති කියන අන්ත දෙකෙන් දුර වෙලා ලෝකේ ඇතය කියලාවත් නැතය කියලාවත් නොගෙන සෝනිතා දර්ශනවලු තියාගෙන රකින්න සීලය. එතෙන්ද රකින්න සීලය බාහිර ලෝකයකට සමරීමක් නෙවෙයි. ඒ සීලය ආරේඛාන් සීලයක්. ඒ සීලය සමාධි සංවර්ධන සීලයක්. ඒ සීලය අදි සීලයක්. ඒ සීලය සීලස්කන්ධයක්. ඒ සීලය බාහිර කෙනෙකුට සමරීමක් නෙවෙයි. මේක සමාධි සංවර්ධන එක. මේක සමාධියට උපකාරයක් වෙන්න දුක නිරෝධයට යන්නේ මේ ගමන හැදලා. මොකද ඔහු මේ වන විට සුගතිගාමි වීම සඳහා අවශ්‍ය කරන සීල සම්පූර්ණ කරලා තියෙනවා. මෙන්න මේ දර්ශනය පැත්තට හැරිච්ච ගමන්ම නිවන පැත්තට හැරිච්ච ගමන්ම ඔහුගේ ජීවිතය තුළ පිළිගන්න ලක්ෂණ ටික තමයි කර්මල සූත්‍රය තියෙන්නේ. ඒ කර්මිනට සූත්‍රයේ තියෙන ලක්ෂණ කටපාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න බෑ. මේ දර්ශනයත් එක්කනේ. ඒක අපි දැනගන්න ඕන ඇයි? දැනගන්න ඕන අපි මේ නිවන මාර්ගයට තමන් ආපුගෙන දිර තමන්ට බලන්න පරික්ෂා කරගන්න. මොකද මේ දර්ශනයට ආපු ගමන්ම ඔහුගේ ළඟ සක්කෝ, උජෝච, සූජෝච, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර, අප්පකිච්ච, සලහුත්ති, සංතිවිනෝද, නිපකෝච, සලහුත්ති මේ ආදී ඔක්කොම ගිහිල්ලා පුලේස අනුපිද්දෝ හරහා නැකතුද්දන් සමාචරයකින් කි යේන විඤ්ඤෝ පරිපදීම වෙනකම් යනවා. මාගෙන තියෙනවා. ඔබේ දැන් ඔබේ ආත්මය විනාක් ඒකමනම මේ දුකේ නිදහස් වෙන එක කියන්නේ ඔහුට නීති විදිහට පණවන්න අවශ්‍ය නැහැ. ඔහු සිල් පදයක දන්නවා. ඇයි තාහ දුරට කෙලෙස් ඇති වෙන දේවල් එක්ක වැළකීලා මේ මගටම කෙලින්ම හෙඩ් ලයිට් එක ගහගෙන යනවා. මෙන්න මෙතෙන්දී මේ හතර වෙනස තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි මේ කරුණු හතර සඳහන් වෙද්දී ප්‍රධාන වශයෙන් බාහිරාණ කාරණා හතරක් තියෙනවා. මොනවද? දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං සම්මේ සත්‍යං පහතම්බං නිරෝධ සත්‍යං පටිඛාතම්බං මග සත්‍යං භාවේති. ආයතන මේ වචන හතර හොඳම මාර්ගය. කිසියම් තැනක මෙන්න මේ හතර නැති වුණත් මේ හතර දැක ගන්න අපි දන්නවා මොකද කරන්නේ. මොන සත්‍යද කියන්නේ? අවිඤ්ඤාණ අවිඥාතං භාවේ සම්බන්ත භාවිතං රහතබ්බං පහිනාමේ තස්මා බුද්ධෝස් බ්‍රහ්ම. අවිඤ්ඤාණ මොකද අවිඤ්ඤාණ කරන් තියෙන්නේ? පරිණය කරන් තියෙන්නේ දුක්ඛාර සත්‍ය කියන්නේ මොකද්ද? අන්දසන් පහතබ්බ මොකද ප්‍රහණය කරන් තියෙන්නේ? සමුදය. ඔව් තෘෂ්ණාව නැත්නම් අවිද්‍යාව බව සංහාරය. පටිපදාම්බ වසසත් කරන් තියෙන විද්‍යා නෝක්තිය නැතනම් භාවයතාව මොකද භාවයතාව කියලා කියන්නේ ඔව් ඒක තමයි කියනවා අර සමාජේ වඩන්නේ ඒක තමයි කියන සත්‍ය ගොඥංග වඩන්නේ ඒක තමයි කියන ඉන්ද්‍රියතරම් ටික වඩන්නේ ඒක තමයි කියන බලධර්ම ටික වඩන්නේ ඒක තමයි කියනවා ආයතන හැදිරෙන්න දැනගන්න ඒක තමයි කියනවා සත්‍ය සතිපට්ඨානෙ වඩන්නේ මේ අදවසින් කියන ඒක තමයි කියනවා සත්‍යපට්ඨානෙ වඩන්නේ ඒක තමයි කියනවා සම්පදේ දසන වඩන්නේ ඒක තමයි කියනවා සීල සමාධි වඩන්නේ මේ එක එක නම් වලින් එක එක ඔඩියන්ස් නම් කීප දෙනවා. මේ ඔක්කොම දෙක පිටපත සංගීත සූත්‍රයේ මහාපරමණ සූත්‍රය වැනි සූත්‍ර රැස කර 37ක් දක්වනවා සත්‍ය බෝධිපාක්ෂ ධර්මයේ. කොහොමද වුණත් මේ ඔක්කොම දෙක වැඩේ. මෙන්න මෙතෙන්දී ඊටම වැඩක් කාර්යයක් තියෙනවා. ඊටම වැඩක් කාර්යයක් ඉතාලියේ කන්නේ එමගින් අපට මුණ ගැහෙන යම් යම් වචන ටිකක් තියෙනවා විශේෂයෙන්ම පංචස්කන්ධයට අදාළ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මෙන්න මේ පහ මේ හතරෙන් බොහෝ තැන්වල නියෝජනය වෙනවා වෙන පිළිගන කරන පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර නාමයන්ති වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර අපි දැන් කෙමෙඩි කියනවා නම් ඒකග්ගතා ජීවිතේන්ද්‍ර දැනගන්න මෙන්න මේ වචන තියෙනකොට හරිය කල්පනා කරගෙන මේ වචනේ සමානයි අකුර වලින් සමානයි සන්දර්භය වෙනස් කරන්නම දෙයක් එක තැනක සංඥාව පිරිසුදු කියලා කියනවා විභාග මාක්කමේදී. එක තැනක සංඥාව මරිචුමා සංඥා කියලා කියනවා. එක තැනක සංඥාව ප්‍රඥාවත් එක්ක මුසු වෙලා යනවා. එක තැනක සංඥාව භාවිතාම්බ දස සංඥා. දස සංඥා වඩන කියන තැනේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝක අනිර සංඥා, සබ්බ සංකාරණ සංඥා, මේ ආදී සංඥා කියනකොට ඒක පිරිසිෙන් දැනගන්නවත් ප්‍රහණය කරනවා දෙන්නේ මේක මිරිගුවක් නෙවෙයි මිරිගුවක් නම් වඩන් කියනවද නෑ ඒ සංඥාව ප්‍රඥාවට මුසෙච් එක ප්‍රඥාව ඉලක්ක කරගත්ත එක ඒ සංඥාව අතිවික්‍රේ කම්මං අකානසුඛං අකානසුඛ කම්මං කම්මකය සම්පති මේක කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කියස්සයි තුන සංඥා සඤ්ඤා වේදනා පස්ස මනසිකාර ඔක්කොම දෙන ක්‍රියාත්මක වෙනවා නාමයන් පිටික ඒ ඔක්කොම හරි සත්‍ය කතාවයි. නිරෝසත්‍ය සංසක්ත රහතන්සේ ළඟ වේදනා සඤ්ඤා චේතනා පස්ස මනසිකාර තියෙනවා. ඒ ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච එක ඒ නිරෝධි සංසක්ත කරන වේදනා ටිකේවා. ඒවා සංසක්ත කරන්නේ. ඊළඟට විදියට ඔක්කොම ටික රූපයත් එක්ක ඔක්කොම ටික සමදේ සත්‍ය කරලා තියෙනවා. මොකද සමුදි සත්‍ය කියන්නේ? අවිද්‍යාව ඇත්ත සංඛාරා කියන කේසතලෙට. දලහම. ඒ දෙවේ ඔක්කොම එක තමයි මෙතන නියෝජනය වෙන්නේ. සමුදි සත්‍ය කියන්නේ. ඒක මිච්ඡා පරිබදාව කියලා. නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද? අවිද්‍යාව ඇත්ත වාසෙස් ප්‍රඥෝදා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මේ පරිසම්පාදේ නැති වෙන පැත්ත. එලනිසස්සක් එතකොට මෙන්න මේ වචනයක් ආවොත් රූපය එක තැනක පිළිසින් දැනගන්න කියලා කියලා කියනවා. එක තැනක රූපය පහහනය කරන්න කියලා කියනවා. මුල්වස් ආවි දුක සත්‍යයේ තියෙන රූපය පහහනය කරන්න කියනවා. එයි. ඉන්ද්‍රමාන සූත්‍රයේ පරපාරසරි බ්‍රාහ්මණගේ ශිෂ්‍යයා. හවුද? උත්තර මහන්තිය. ඔහු කියන තමයි ගුරුවරයා කොහොමද ඉන්ද්‍රිය බලන කියන්නේ කියලා. මොකද්ද? ඇසෙන් රූප නොදකින්න අනිත් ශබ්ද මහන්තිය. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ දුක් සත්‍ය ප්‍රහීණ කරන්න කියපයි. ඇහෙන් ශබ්ද නොබලින්න අනිත් ශබ්ද මහන්තිය. ඒ වළං දුක් සත්‍ය ප්‍රහීණ කරන්න කියපයි. නතේ කාම යනි චිත්තයි ලෝකේ සංකප්පරාගෝ පුරිසස කාම ලෝකේ ලක්ෂණ දෙක කාමයේ කාම ගුණ කාමයේ විය හැබැයි ඉදිරි සමගය දේශනා කළ තියෙන වෙනවා කාමී මාර්ගයේ එක ඩිසිප්ලින් එකක් නමුත් ඒක රූපයකින් මේ මට්ටමේ රූපේ දුරු කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ මට්ටමේ රූපේ දුරු කරන්න කිරීම නිවන නම් උපතින් අණ්ඩය උපතින් විහිරියය බාහ්‍යෙන් දෙකු දැන වෙනවා නේද සංයත සීල කු දැන වෙනවා එහෙම නැහැ ඊළඟට සමුදය සත්‍ය තුල තියෙන රූපාලී කියන්නේ මොනවද අරවිද්‍යා පච්චේ කාරණාවලින් නිවන ටික තමයි මේ ජීවිත රැකන වලින් මේවත් හැදෙකින් කියන්නේ අවිද්‍යා පච්චේ සංඛාර කියන කේතන සංඛාර දැන වෙන චේතන කියලා කියන්නේ සංකාර පත්‍ය විඥාන කියන එකේ විඥානය තමයි මෙතන තියෙන්නේ. විඥානය. එතන පස්ස පත්‍ය වේදනා කියන එකේ වේදනා තමයි තියෙන්නේ. ඊට ගොක් කොම අවිද්‍යා බේස් කරගෙන කියනවා. ඒක ප්‍රහින් කරනවා. ඒ මොනවාද? අර මුල් මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක ඒව නිරුද්ධ වෙච්චව නොදැන තවමත් අල්ලගෙන ඉන්න ස්වභාවය. අපි දැකපුවහම දේවල් තාම ස්පර්ශ සමුදයන් තියෙන ගැනීම තමයි ලෝකේ කරගෙන ඉන්නේ. අනේ කවිද්‍යාව නිසා ඇති වෙන්නේ. මේ එකක් අර නිකන් දුරු කරන්න බෑ. ඔක්කොම දුරු කරන්න ඕන අවිද්‍යාව දුරු කිරීමක්. මේව දුරු කරන්න නම් ප්‍රඥා නමැති ආලෝකය දාගන්නට ඕන. මෙතන අන්ධකාරයක් තියෙනවා නම් අන්ධකාරය දුරු කරන්න අපිට කළු බෑග් ගෙනල්ල අන්ධකාරය බෑග් කරලා එළියට දාන්න බෑ. හරි මොකද කරන්නේ? සක්කානේ සුවිචය දානි දානකට මාවිද්‍යා දුරුවන කියලා සිතන්නේ අන්ධකාර දුරුවන බලන ධර්ම කොච්චර සාන්දෘෂ්ටිකද කියලා මේ මොහොතේ දකින්න මේ රූපය මම මේක තේරුම් ගන්නකොට මගේ ලෝකෙ නිරුද්ධ වෙනවා මම මේ මනෝවිඥානේ තේරුම් ගන්නෙ ඒ මනෝවිඥානය මේ මොහොතේ හැටගෙන තත්ත්වගත විපස්සය දිගට දකින්නකොටම බාහිර රූපේ නිදහස් වෙනවා මේ පැතුම් නිරුද්ධ වෙනවා මේක ආතවත් වන්දනා කළා තේරුම් ගන්න ඕන දෙයක් අල්ලන්න ඕන දෙන්නේ මැජික් එක පොරි. ඔව් මේක සම්පූර්ණයෙන්ම ධර්මයේ සම්සිවා ගැනීම. මෙතෙන් හිත පිටුවගත්තොත් අපි මොන වැඩේ කරත් කරන්නේ මේ ස්ත්‍රීත්වන ගෝලෙකින් තියන්නේ. මේක තේරුම් ගත්ත කෙනා දුක සත්‍යෙත් දැනගන්නත් සම්දේ පහන කරනත් නිරෝධය සාක්ෂාත් කරනත් මාර්ගය වඩන්නත් ඒ ජීවිතයේ සකල විද සංකම්ම දේවල් ඔකට වෙන පොඩි ඔප්ෂන් එකක් නැහැ. ඔව් ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ ජාතකයා නිරෝගිය බෝධිනේ මත්තන්ගේ කාර්යය ඉන්ද්‍රිය සංවරය මේ සියල්ල මේ කොහොම උපරිම ලෙස කාලය ගත කරනවා. ඔව් නිදි වරාගෙන මේකට කැප වෙනවා. ඔව් ආහාරය සංවර කරගෙන මේකට කැප වෙනවා. ඒක තමයි ගමනයි. ඉලක්කය තමයි මෙන්න මේ හතරම සාක්ෂාත් කරන මාර්ගයේදී ප්‍රධාන අනුශාසන විදිහට දේශනා කළේ මොකක්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වැඩිම තමයි සියලුම අනිත් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙන මූලික ක්‍රමය. ඒ මොකක්ද? ඒ තමයි කායේ කායපසීවිදී වේදනා වේදනාපසී විහෙති කිතේ කිතාපසී විහෙති ධම්මේසු ධම්මාපසී විහෙති කායන පස්සන වඩනකොට කබලින් ආහාරය ප්‍රකට වෙනවා රූපස්කන්ධය ප්‍රකට වෙනවා අසුභේ සුභ සංඥා දුර වෙනවා රූපස්කන්ධය ප්‍රකට වෙනවා වේදනා පස්සන වඩනකොට දුක්ඛේ සුභ සංඥා දුර වෙනවා වේදනාස්කන්ධය ප්‍රකට වෙනවා ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. චිත්තන් පස්සන වඩනකොට අනිත්‍ය නිත්‍ය සංඥා දුරු වෙනවා. විඤ්ඤාණ ස්කන්ධය ප්‍රකට වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විඤ්ඤාණ ආහාරය ප්‍රකට වෙනවා. ඊළඟට ධම්මන් පස්සන වඩනකොට සංඥා චේතනා නැත්නම් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට වෙනවා. අනාත්මෙහි ආත්ම සංඥාව දුරු වෙනවා. මන සංකේතන ආහාරය ප්‍රකට වෙලෙක දුර වෙනවා. මේ හතර ගැන සම්පූර්ණයෙන්ම සතර ආහාර දුර කරන ක්‍රම. කබලිකාර ආහාරය, රස ආහාරය, විඤ්ඤාණ ආහාරය, මන සංකේතන ආහාරය. ප්‍රහතන් වහන්සේ සතර ආහාරයෙන් දුරු කරලා පාත්‍රය තරම් පින්ද මාතයන්. ප්‍රහතන් වහන්සේ කබලිකාරය දුරු කළේ කබලිකාර ආහාරය දුරු කරලා පින්නපාතේ වැඩම කරනවා දාන වන්දන. මොකද ඒ කියන්නේ? කබලිකාර ආහාරය කියන්නේ මොකද්ද? අපි ආහාරය ගන්නකොට ආහාරය තුළ හිත බැඳින ස්වභාවය. ජීවහා විඥාන හිත බැඳින ස්වභාවය. රහතන් වහන්සේ රස දැනෙනකොටම කියන්නේ දැනෙන පාත්‍රයේ තියෙන ආහාරයක් නෙවෙයි, කටේ තියෙන ආහාරයක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා මේ රසයේ තේරුම ගන්නේ මන විඥාන අවස්ථාවේ කියලා. උන්වහන්සේ ස්පර්ශ ආහාරය දුරු කරලා උන්වහන්සේ දන්නවා චක්කු විඥානයේ මේලා විනෝදලා තියෙන කියලා. චක්කු සම්ප්‍රසාර වේදනා දුරු කරලයි ආහාරය වන්දන ගැන වේදනා ආහාරය දුරු කරලා ස්පර්ශ ආහාරය දුරු කරලා රහතන් වහන්සේ දානේ වන්දනක විඥාන ආහාරය දුරු කරලා මොකද තරපරි සම්පදි තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන එකේ චක්කවිඤ්ඤාණ සෝතිඤ්ඤාණ ආදී සියල්ල හඳුරු කරගනි. දන්න වේලා මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙනවා. හැම ඕන එකක් නේද කාට ගන්නත් පුළුවන් ඒක ඇති හරි කාට. නැති කෙනාට දැනෙන්නේ නැහැ. ඊළඟට ධම්මේ සදාමන් පස්සේ පරම රැස් කිරීමක් වෙන්නේ නැහැ. මනෝ සංකේතන ආහාරයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් නැහැ. හැම වෙලාවෙම ශුන්‍යත ලෝකණයි පස්සෝ ලෝක නිරෝධය සාක්ෂාත් කරගන්නවා. කබලිකාහාරය, පස්සාහාරය, විඤ්ඤාණාහාරය, මනෝ සංකේතනාහාරය කියන මේ සතර ආහාරයෙන් දුරු ගන්නට ඕන. අසුභයේ සුභ සංඥාව, දුක්ඛයේ සුභ සංඥාව, අනිත්‍ය නිත්‍ය සංඥාව, අනාත්මය ආත්ම සංඥාව දුරු කරන්නට ඕන. ස්කන්ධ පංචක ප්‍රකට කරගන්නට ඕන. යත්නාමන්ත රූපංචස්සේ සමුපෘජ්ජති කියව ආකාරයට මේ ආන්ත දෙක නාමය සහ රූපේ දෙකම ප්‍රේණි කරන්නට ඕන. යෝ කොම්ප්‍රහින කිරීම මාර්ගය තමයි සතර සතිපට්ඨාන කියන්නේ. අනේ සතර සතිපට්ඨාන කියන ගමන් මාර්ගය ඊටම අනුපූරක ප්‍රතිපදාව. ඒ අවසාන ඉලක්කය විද්‍යා විමුක්තිය. විද්‍යා විමුක්තිය නිකන් සාක්ෂාත් කරගන්න බෑ. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් සත්බොධ්‍යංග වඩන්න ඕන. සත්බොධ්‍යංග ඊටම වඩන්න බෑ. සත්බොධ්‍යංග වැඩෙන්න නම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නට ඕන. සතර සතිපට්ඨානෙ නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්න නම් ත්‍රිවිධ සුද්ධිකිතේ තියෙන්නට ඕන. කාය ආත්මන. ත්‍රිවිධ සුද්ධිකිතේ වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න නම් සති සම්බයන්නේ තියෙන්නට ඕන. සති සම්බයන්නේ වැඩෙන්න නම් යෝනිසෝමනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝමනසිකාරය වැඩෙන්න නම් සද්ධාව තියෙන්නට ඕන. සද්ධා වැඩෙන නම් මීට අදාළ ධර්ම ශ්‍රවණය කළ තියෙන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන නම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රත්වය තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රත්වයේ සත්පුරුෂ ආශ්‍රයෙන් යොති බැහි ධාරා අන්දක් මුලට වැඩෙනකොට සද්ධර්ම ශ්‍රවණය සද්ධාව යෝනිසෝ මනසිකාරය සති සම්බෙදන්නේ ඉන්ද්‍රිය සංවරය ඉදිරිසු චරිතය සතර සත්පට්ඨානෙ වැඩිලා සත්බොධ්‍යංගෝස්සේ විද්‍යාන්ති සාක්ෂාත් කරන 10 සම්පූර්ණ වෙනවා. ඊසලා සුවිශේෂම කාරණය තමයි බුදුහම් දේශනා කළේ සකල මෙය විදම් බ්‍රහ්මචර්යයන් යටි දාන්න කල්‍යාණ මිත්‍රතා කල්‍යාණ සහායතා කල්‍යාණ සම්බෝධ සුමනෝ මාර්ගයේ සම්මුඛව මුරගෙන හරි පොතපතකින් හරි දේශනකින් හරි සීරියකින් හරි වෙබ්සයිට් එකකින් හරි මේක දැනගන්නවා. මෙන්න මේ ගමන් මග තමයි මූලික වශයෙන්ම කෙටියෙන් ගත්තොත් තියෙන අපිට කතා කරන්න තියෙන කාරණා. මේ කාරණාවල කියනකොට අපේ ස්පිරිටුවල් මැත් එක විදිහට අපිට ඉතාම පැහැදිලිව අපේ ජීවිතේට ප්‍රකට වෙන කාරණා ටික තමයි අරස්කින මාගේ ආර්යචන මාර්ගයේ සම්මාදිටියෙන් පටන් ගන්නවා. සම්මාදිටියේ සුතමේ පඤ්ඤාවෙන් පටන් අරගෙන ඒක භවනා පඤ්ඤා දක්වා වැඩි වෙන පරිදි වෙනට ඕන. අටංග සමානංගතෝ සේකෝ දසංග සමානංගතෝ ආර. මාර්ගය හැටියට වඩන තියෙන කාරණා 8යි. සම්මා සමාධිය සම්පූර්ණ වෙනකොට සමාහිතෝ වික්කරේ විපු යථාභූත සංකල්‍යනාති. ඉත සමාධිමත් වෙන්න වෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය ධමානුපස්සී විහෙරති. වය ධමානුපස්සී විහෙරති. සමුදය වය ධමානුපස්සී විහෙරති කියන මට්ටම වෙන්න. එතකොට අරහතේ සාක්ෂාත් කරගත්තා කියන්නේ සම්මා ඥාන සම්මා චින්තා කරුණු දෙකක් සම්පූර්ණ වෙනවා. දසන සමානංගතු අරහත් කියන්නේ. මෙන්න මේ යන ගමන මගේ තමයි ආරසනික මාර්ගයේ බැසගෙන ඉනකොට අනිත් සියලුම බෝධිපාක්ෂි ධර්මයන් සම්පූර්ණත්වයට පත් වෙනවා. ආරසනික මාර්ගය සම්පූර්ණ කරනකොට විශේෂ කාරණයක් තියෙනවා. ඒක මොන කාරණිය සම්පූර්ණ වුණත් හැම වෙලාවෙම සම්මාදිට්ඨි සම්මා වායාම සම්මා සති මේ කාරණා තුන යන්නට ඕන. reference එක මහාචාර්යගෙන් සූත්‍රය. බලන්න. මේ කාරණා අඩු වැඩි වශයෙන් තිබිලා සමාගියත් එක්ක ඒකට බැලන්ස් වෙන මට්ටම් තමයි මාර්ගගත අවස්ථාව. ඊයස්ථායේ සමාධියේ ඒක උපචාරකෝ අර්ථන මට්ටම තියෙන තමයි නීවරණ යටපත් වෙනා තමයි මාර්ගගත ආදී කෙලෙස් සංයෝජන සමුච්චේ දවසින් දුර කරන්නේ. එයාට එක තරයකට එනකොට කියනවා අපි එක මට්ටමකදී සමාධියත් එක්ක නිවරණ යටපත් කරලා අපි කියන අවස්ථාව සෝතාපට්ටි මාර්ගඥානය කියලා. ඊට පස්සේ අවස්ථාව ඵලයටපත් වීම ඊට පස්සේ අවස්ථාවෙටපත් වීම සකදාගාම මාර්ගඥානය. ඊට පස්සේ ඵලයටපත් වෙනවා අනාගාමී මාර්ගඥානය. ඵලයටපත් වෙනවා අරහත මාර්ගඥානයේ දීතුරු සියලුම රූප රාග අරූප රාග මාන උද්දච්ච විඤ්ඤා සකල විඤ්ඤා සංයෝජන ධර්ම සිදුවේ. ඒ තැනත්තායට පස්සේ අනුකත සදත්තෝ පරික්කින බව සංයෝජන ආදී වශයෙන් කටකීච්ච ඕහිත බාල අදිය සම්බලින් හඳුන්වනවා අකෝ පාර්කයේ තොමිතික කටින් වශයෙන්. එනිවනි අවස්ථාව දෙකක් තියෙනවා සෝපරිචේස නිවන් ධාතුව සහ අනුපරිචේස නිවන් ධාතුව කියලා. සෝපරිචේස කියන්නේ රාපියට කර්ම පාපි දෙක දී ස්කන් සහිතව ඉවරට පත් වෙන අවස්ථාව ආසවාකින්න ගමන අවස්ථාව ස්කන්ධ උපදී එක්කම දුරු වීම ඒක අනුපදී. ତොට මෙන්න මේක තමයි අපේ හිතේ මේ සංගස්ම නිතර නිතර හිතේ තියන්නට ඕන නිතරම කුසලයට බරව ලෞකික කුසලයට බර වෙන අවස්ථාවේදී විශේෂම දෙයක් තමයි අපි කාලයක් සමතේ වඩලා හිත සමාධියට වඩ පස්සේ අපි ඒ සමාධියේ ටික ටික ගැඹුරට ගිහිල්ලා සමත භාවනා හතරෙන් සුවිශේෂ භාවනාවක් අපිට මුණ ගැහෙනවා. එතන ආනාපාන සතිය අනිත් කමඨාන් 39ම විතර්කයකින් අනිත් විතර්ක දුරු කිරීමක් සිදුවන්නේ. නමුත් ආනාපාන සතිය ආරම්භයේ පටන්ම විතර්ක දුරු වෙන්නේ යන්නේ. ආනාපාන සතිය වඩනකොට සතර සති වටන්නේ වැඩෙනවා. සතර සති වටන්නේ වැඩෙනකොට සත්‍ය බොඥාන සම්පූර්ණ වෙනවා. සත්‍ය බොඥාන සම්පූර්ණ වෙනකොට විද්‍යාවට සාක්ෂාත් වෙනවා. මෙතෙන්දී මේ ලෝකෝත්තර මාර්ගයට සාපේක්ෂව කුමන අංගයේ වැළුවත් අපි ළඟ තියෙනවන සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවා. reference එක සංයුතනිකායේ මෙත්ත සූත්‍රය. බොජ්ජංග වර්ගයටයි තියෙන. ඒක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් වෙනත් සාස්ත්‍රවරයෙක් ආශ්‍රමයකට ගියා. ඊයේ පෙර ආලෝක කියනවා අපි කියන්නේ මානි තීර්ථකයන්. ඔවුන් කියනවා අපි නීවරණ දුරු කිරීම සඳහා සමතය වඩනවා. එක දිශාවකට මෛත්‍රිය පතුරුල වාසය කරනවා. දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව මේ සියලු දෙසට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා නිහදුවලා නීවරණ දුරු කරලා හිතේ කෙලෙස් පරිදාහය දුරු වෙන ආකාරයට හිත සමාධිමත් කරනවා අපි. ඔය වික්ෂුණාන්තරණ කියන ඔබේ සාස්ත්‍රයේ ගෞතම මහන්සේ කොහොම තමයි දේශනා කරන්නේ. එනිසා බෙදෙනම සමානයි. මේ හඳුනට උත්තරය දෙන්න බැරි වෙනවා. මහාචාර්ය නෑද පන්සලට ආරාධිත බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කියනවා. කිව්වේ බුදුරජාණන් වහන්සේ සමහර මහණෙනි ඔබට ඒ ගැන අහන්න කිව්වනම් ඒ අය වඩන සමාධිය කුමක් තරම කොටද? කොමක් නිසා ඔබට කොමන දෙයක් අවසාන ඉලක්කය කොටද වඩන්නේ ඒකේ රිසල්ට් එක මොකක්ද කියලා අහන්න තිබුණේ අයිය හු නැති කියලා. දැන් මොනම් ඔබට උත්තර දෙන්න බැරි වෙනවා. ඒක බුදුරයන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක්ව ඒ ශ්‍රාවකයෙන් අසා දැනගත කෙනෙක් හරි නැත් මොනේ කියන්න බැහැ. ඒ මොකක්ද? මේ නීවරණ දුරු කරන්නේ නීවරණ දුරු කිරීම ඇති කර ගන්නා වූ සමාධිය කොහොමද වඩන්නේ? ඒ සමාධිය බේස් කරගෙන සති සම්බොජ්ජංග, ධම්ම විජය සම්බොජ්ජංග, නිබොජ්ජංග වඩනවා කොහොමද? විවේක නිසිතාන, විරාග නිසිතාන, නිරෝධ නිසිතාන, ඔස්සල් පරිණාම. ඒ ටිකම තමයි ආනාපානස සූත්‍රයේ දැක්වෙන්නේ. අනිත්‍යානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති කියලා දේශනා කරන්නේ. අර ඒ මොකද කියන්නේ? ඒ කියන්නේ අර සුතමේ පඤ්ඤාවෙන් චතුරාර්ය සත්‍ය දැනගෙන අසා දැනගත්තු කෙනෙක් ඒක හිතේ තියාගෙන තමයි මේ සමාධිය වඩන්නේ. ඒ නිසා තමයි සමාහිතෝ වික්ඛේ වික්ඛු යථාබුතං පඤ්ඤාන්ති කියලා කියන්නේ. එහෙම නැතුව සමාධිය ලැබුණාට ප්‍රශ්න අහ වෙන්නේ නැහැ. එහෙනම් ආරණ කාලන් බුද්ධ ගරහ කුතවෙනට ලැබෙන්නට ඕන. ඔවුන්ගේ මාර්ගය අවසානයේ සමාධිය වුණා. හැබැයි සමාධියක් වුණේ නැහැ. සමා සමාධියක් වෙන්න නම් ඒක සමාධියේ පුරේ ගමන් වෙන්නට ඕන. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන කියන මෙන්න මේ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත ඔස්සඟ පරිණාමී වඩන්න ඕනේ. අනිහම කෙනාට තමයි හිත සමාධිමත් වෙච්ච මොහොතක විරසනවන ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි කලක් පුරන පස්සේ අපි ඇත්තටම ඇත්ත එක වහගෙන වඩන සමාධිය. අපි වැඩිපුර ඉන්නේ ඇත්ත එක වහගෙනද, අරගෙනද? දැන් වේදනා නිරුද්ධයි, සංඥා නිරුද්ධයි, නාම නිරුද්ධයි, රූප නිරුද්ධයි. හැම වෙලාවෙම නිරෝධය බලමින් බලන්න බලන කීය. නිරෝධය බලමින් තමයි වාසය. මේ නුස් කරනවා තමයි. හොඳ පැත්තක. වෙනස් වෙයි දැන් එදින ඔයා දැන් හැම වෙලාවෙම ඔහුට වැඩක් තියෙනවා. හැම වෙලාවෙම මේ ආධ්‍යාත්මික සතුට සහිත වූ මේ ව්‍යායාමයේදී බෝධන කුමන හෝ තැනක හිට බැසගත්ොත් ඒ බැසගත්තේ කෙස් ගහක් තැනක හිට බැසගත්තා නම් බැසගන්නේ මොකද? ජරා මරණ යනවා. ඊට මෙහා කිසිම ස්ටොප් සයින් එකක් නැහැ. අවිද්‍යාවෙන් අල්ප මාත්‍රේ දෙයක් හරි ගත්තා කියන්නේ සංඛාර විඥාන නාම රූප හැදිරා පවපත්‍යා ගාති ගාතිපත්‍යා ජරා මරණ ඔක්කොම තියෙන්නේ. දුක් සමුදයන අන්නේක නිරෝධය සාක්ෂාත් කරන්නන් හිතට එන සියලුම රූප දකින දකින මැවෙන රූප මේ වෙලාවේ නිරුද්ධ වෙලා මේ මනෝ විඥාණය මේක දකින්නේ ඒකත් මේ මොහොතේ හටගත්තා තාත්ත කත්ත විපස්සති ඒ තැනම නොනින් ගන්න බාරහරේ පංචක්ඛන්‍දෝ බාරහරෝති කුංගලෝ බාරදාන දුක්ඛ ලෝකේ බාරනික්කේපනං සුඛං බාරහවේ පංචස්කන්ධෝ බර කියන්නේ මොකද්ද? පංචස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ මේ බර දරණියක් වෙන කවුද? පුද්ගලයා. බාරදාන දුක්ඛ ලෝකේ බර දරාගෙන යන දුක බාර නික්කේවන සුනං. බාර නිමති වෙනසෝය. හිතට එන සියලුම දේවල් මේ රූප වේදනා ආදී මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච දේ තාම සමුදියක් ඉඳගෙන මේ ගන්න මොහොත අපි. ඒක නිරෝධය දකින හැම මොහොතකම බර දෙමින් තියෙන අවස්ථාව. මෙන්න මේකම සමස්ත ජීවිතය කර ගැනීම තමයි. මේක කොච්චරද? දවසට විනාඩි 10ක්ද? 15ක්ද? පැයක්ද? දෙකක්ද? නෑ. සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වාස සන්තෝ තස්සං වායකින් පටන් අරම් අනිච්ඡාන් පස්සේ විහෙරති අස්ස සිස්සානි චේකති විරාගං පස්සේ නිරෝධාන් පස්සේ පරිනිසංගාන් පස්සේ හැම හුස්මකටම මේ යථාර්ථය කරන එක හුස්මක් පරි නිකන් අප ධ්‍යාන වෙන්නේ හැම හුස්මක්ම පරක්කරන් මුසු වෙච්ච හුස්මක් බවට පත් කරගන්න ඥානාරාමකන මනුෂ්‍යයාට තියෙන ලොකුම රත්නය ප්‍රඥාව අපඥාන සෝවිනී පඤ්ඤා තමන්ගේ චරිතයේ ප්‍රඥාන් සෝමානු පඤ්ඤාය පරිසුද්ධති මේ රාගදේ සමෝහ පරිහිත පිරිසුදු වෙන මේ ප්‍රඥාව මේක දකින්වත් එක්කම රාග දේශ වල තියා මෛත්‍රී වඩනවත් අසුභය වඩනවත් ධාතු මනසිකාරේ වඩනවත් කියන කිතු වෙන්නේ අනේ ඔක්කොම වඩන්නේ ආරම්භක විගර විදියට සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව උත්තරේ විභංග සූත්‍රේ සතිපට්ඨාන ගැන දැනගන්නවා නම් විභංග සූත්‍රය අනිවාර්යෙන් කියවන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන සතිපට්ඨානං ඕදික්කවේ දේශි සාමි සතිපට්ඨාන භාවනාවෙන් සතිපට්ඨාන භාවනා ගාමිනී පරිපරණය කියලා. මහණෙනි මා ඔබට සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී පරිපදාව දේශනා කරනවා. සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්මකින් ස්ථාන හිත තියාගන්න එක. ඒක ආයුම ලක්ෂණය. ඒක සමුදි සත්‍ය තුල ඉඳලා කරන දෙයක්. ඒකෙන් හිත විචිතාකින් හිතේ කාමොඩ ගන්නවා මේ හතරින් දැත්තර පස්සේ සමුදි දාමන පස්සේ මෙහෙරති වෛදමාන පස්සේ විහෙති සමුදය වෛදමාන පස්සේ විහෙති කියලා බලන එකට කියනවා සතිපට්ඨාන භාවනා කියලා. විදර්ශනාව. ඒක පරම සත්‍ය තුල පිළිගනා අනුපාද නිරෝධ දෙක කියලා වරණ එක. සතිපට්ඨාන භාවනා ගාමිනී පරිපදාව කියලා කියන්නේ මොකද්ද? ආරසිංහ මාර්ගය. මේ සතිපට්ඨාන නිකන් තනි එකක් නෙවෙයි. ඒක සම්මා සතියක් වෙන්නට ඕන. ඒක සම්මාදිට පුරිණාම වෙන්නට ඕන. ඒක සමා විරියත් එකට යන්නට ඕන. ඒක ආතාපි සම්පජානෝ සතිමා විනය නිරෝධය අභිඥා දෝමනස්සම් වෙන්නට ඕන. සතිපට්ඨානයේ දොර බොහෝ විට වර්තමානයේ සම්මුති අරමුණ කියන්නේ. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? එතන හිත තියලා ඒකට මුල් වෙච්ච බේස් එක වෙච්ච අතීතේ නිරුද්ධ වෙච්ච රූප ආදිය නොනින් බලන එක. බලනකොටම මේ පැති රූපෙන් නිදහස් වෙනවා. මේක සතර මහා භූත රූපය, මේක නව ජීවිතික, මේක ධාතු මනසිකාරය, මේ කිරියාපත්‍ය, මේක ආස්වාද ප්‍රාස්වාදය කියලා බලනවත් එක්කම හිත සමාධිමත් වෙනකොටම මේ රූපේ නිර්මාණය වුණේ අතීතේ නිරුද්ධ වෙච්ච විපාක මාත්‍රි විස්කන්ධ ටික කියලා දකිනකොටම ශුන්‍යත ලෝකණයක් හස්තු. මේ පැති ශුන්‍ය දන්නවා. ඒ ශුන්‍ය කැනකට කෙනෙක් නෙවෙයි. ඉතිමස් මේ සතිනම් හොති, ඉමස් මනසින් දන්න හොති කියන පරිසමාධනයයි. ඒක ඇත නැති කියන අන්ත දෙකෙම දුර වෙච්ච. විඤ්ඤාණවාදෙන් දුර වෙච්ච. සම්මං කුබ්බේකට හේතු වලින් දුර වෙච්ච. සාසතු උච්චේ දෙකෙම දුර වෙච්ච. ඇත නැති කියන දෙකෙම දුර වෙච්ච. පරිසම්පාදයේ ආර්ය ඥාය ඉදප්පච්චාරේ මෙත් කරගත් ඥාන. හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේලගෙන අවසරයි. අද අප මේ හර්ෂණවැලී විහාරස්ථානයේහි ස්වාමින් වහන්සේලා කවුරුත් මේ සන්ධ්‍යා යාමයේ කරාසී වෙලා රාත්‍රී පැය දෙකකට අධික කාලයක් බුදුදහමේ තියෙන මූලික කරුණු සියල්ලක්ම සංක්ෂිප්ත වෙන ආකාරයට අනුපිළිවෙලින් සාකච්ඡාවට භාජනය කළා. ඉතින් අපේ සහෝදර හාඳුරන් වහන්සේලා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් මේ රාත්‍රී බොහෝ පැය ගාණක් දහම කෙරෙහි ගෞරවයෙන් ආදරයෙන් සැලැහෙන් සහභාගී වුණා ශ්‍රවණය කළා. මේ උතුම් කුසලයේ බලෙන් අපනමින් මිය ගිය සියලු ඥාතීහුද මේ පින දැක සුවපත්ත්වා සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීනටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ උතුම් කුසලය සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැක දෙත්වා කෙන පැතුමෙන් අපි දෙවියනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ උතුම් ධර්ම ශ්‍රවණයමය ධර්ම දේශනාමය කුසලයේ හේතුවෙන් අපේ පින්වත් හාඳුරන් වහන්සේලා හැම දෙනාටම අප හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.